සම්පූරේතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝජාලං තේනේව ලන්ද අරං අරහෝ තේනාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙන්ත්වා භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය අඳුරන් වහන්සේගෙන අවසරයි. සදේවත් වාසනාවන්ත පින්තුනි, සංවැලිය මෛත්‍රී විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනයි මේ 2024 වර්ෂයේහි ජනවාරි මාස දුරුතු පුන් පොහෝ දිනේ වෙනුවෙන් සිල්ගත්තු මේ පින්තුන් විසින් මේ සිදු කරනු ලබන්නේ. ඉතින් පින්තුනි, ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබීම අපේ ජීවිතයේ සුවිශේෂී වාග්ය සම්පන්න අවස්ථාවක් කොට සැලකන්නට. මේ අවස්ථාවට කියන්නේ අපි ශන සම්පත්තිය කියලා. Very rare auspicious moment කියන එක. ඊටාම දුර්ලභ වාග්ය සම්පන්න අවස්ථාව කියන එක. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඊටාම දුර්ලභ කාරණයක් ගැන. ඒ තමයි අපාගත වෙච්ච සත්වයේ නැවත සුගතියට එනවා කියන එක ඊටාම දුර්ලභ දෙයක්. දුෂ්කර දෙයක් කියන. හැබැයි බෑ කියලා නෑ. සතර පාය, මනස ලෝකය, දිව්‍ය ලෝක 6, රූපාචර බ්‍රහ්ම ලෝක 16, අරූපාචර බ්‍රහ්ම ලෝක 4 කියන මේ 31 කලයේම සදාකාලික කොහෙවත් සඳහන් කරන්නේ නෑ. ඒ වගේ ආයුෂ දීර්ඝ වෙන්න පුළුවන්. නමුත් ඒ කිසිම තැනක් ස්ථිර නෑ. ඒව වෙනස් වෙනවා කලින් කල. ඒතර සතර පාය ගත්තත් වෙනස් වෙනවා. හැමදාම එකම තැන සත්‍ය ජීවත් වෙන්නේ නෑ. විශේෂයෙන් තිරිසංගත සත්තු ගත්තොත් විශේෂ සත්‍යයක් තියෙනවා. දැන් තිරිසංගත භූමිය කියලා කියන්නේ ඉන්න තැන නෙවෙයි, වාසය කරන තැන නෙවෙයි, ග්‍රවුන්ඩ් එක නෙවෙයි. ඒකට අදාළ වූ පහසුකම් ටික. දැන් මිනිස්යන් ආශ්‍රිතව තිරිසංගත සත්තු ඉන්නා වගේම දෙවියන් ආශ්‍රිතව තිරිසංගත සත්තු ඉන්නවා. දිව්‍ය ලෝකයේ තිරිසංගත සත්තු ඉන්නවා. හැබැයි දිව්‍ය ලෝකයේ තිරිසංගත සත්තු හිටියයි කියලා ඒගොල්ලන් දෙවියෝ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට දිව්‍ය ලෝකෙ ඉන්නවා කියලා කියන්නේ නැහැ. දිව්‍ය ලෝකයේ ඉපදෙන තිරිසංගත සත්වෝ මනුෂ්‍ය ලෝකේ ඉන්න තිරිසංගත සත්වන්ට වඩා බොහොම පින්වන්තයි. ඇයි? ඒ ඇයට අහසින් යන්නත් පුළුවන්. ඊට කැම ටික ඉබේ තමන් කැමති කැම පහළ වෙනවා. ඇතැමිට දෙවරුන්ගේ වාහනයයි. එතකොට ඒ ආත්ම භාවයේ ඉඳිද්දී ඒගොල්ලන් තිරිසංගත භාවයමයි. යාන දෙවියොත් එක්ක එකට හිටියා කියලා දෙවිවරු වෙන්නේ නැහැ. ඊයට මාර්ගඵල ලබන්න බෑ. ඊයට සුගතියක් ඉදිරියට සලකන්නේ නැහැ. දැන් තව මනුස්ස රෝගේ බලන්න පේනතුනි. දැන් අපි කියමු අපි ඉපදිච්ච රටවල මල්ලෙක් දැක්වතින් අතට හු වෙන එකකින් ගහනවනේ නේ. මේ වගේ රටක ඉතාලිය වගේ රටවල සත්වන කොච්චර ආදරේද නේ. ඒ සත්වන්ට බොහොම හොඳට සලකනවා. මේකම මනුස්ස රෝගේ ගත්තත් ඒ කර්මාන් රූප ඉපදිච්ච තැන අනුව ඒ සත්වයන්ට සැප දුක්වල අඩු වැඩිකම් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සන උපමාවක්. ඔබ අහලා තියෙනනේ විය සිදුරෙන් අහස දකින්න කියලා. වියසිතුර කියලා කියන්නේ අර කරත්තවල බඳින, හරක බඳිනකොට කරත්තේ ඉහලින් බඳින ඇලිය දණ්ඩ. ඒ කියන්නේ ලණු විය දණ්ඩ පොඩි සිදුරක් තියෙනවා. අන්නේ සිදුර සහිත මේ විය දණ්ඩක් කරත්තකින් අයින් කරපු විය දණ්ඩක් කිසියම් විදියකින් ඉවත් කරලා ඒක යම් කිසි විදියකින් ටිකෙන් ටික ගඟට ඇලට දොලට ගිහිල්ලා මේක මොහොතර ගියෝතින්. මොහොතින් මේක තැනින් තැන පාවේ පාවේ තියෙනවා. එහෙම පාවෙමින් තියෙන අවස්ථාවේදී ඒ මොහොතේ ජීවත් වෙන කන කැස් බෑවා කියන සාමාන්‍ය අපි කැස් බෑවා කියලා කියන්නේ කන කැස් බෑවා කියන්නේ මේ සතා ගැස් දෙකෙන් එකයි පේන්නේ. අන්නේ එකසක් පමණක් පේන මේ කැස් බෑවා මුහුදේ ඉඳලා යටේ ඉඳලා අවුරුදු 100කට වරක් උඩට එනවා. උඩට එන්නේ අවුරුදු 100කට වරයි. ඒ එන වෙලාවේදී අර පේන එක ඇසෙන් අර ලී දණ්ඩ තැන් තැන් වල තියෙමලා හරියට මේ ඇසටම සම්බන්ධ වෙලා ඒ වියසිදුරෙන් ඉහළ දකින්නවා කියන එක අහස දකින්නවා කියන එක හිතා ගන්නවත් බැරි තරම් දෙයක් නේද? ඒක වෙන්න පුළුවන්. හැබැයි ඒක ඉතාම දුර්ලභ දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ වියසිදුරෙන් අර කනකස් බෑවා අහස දකින්නටත් වඩා දුෂ්කරයි අමාරුයි. තිරිසංගත නැත්නම් අපාගත වෙච්ච සත්වයෙක් නැවත මනුස්ස ලෝකෙට එනවා කියන එක. එතකොට බලන්න අපි කොච්චර වාසනාවන්තද කියලා. අපිත් පින්නතුනේ අපි සසර බොහෝ ආත්ම භාවල අපාගත ආත්ම භාවල හිටියයි. අපිට නෑ කියන්න බෑ. ධර්මයේ සඳහන් වෙන විතරම පැහැදිලිව පෘථග්ජන සත්‍යයට සතර අපාය කියන එක හරියට මහ ගෙදර වගේ කියලා. අපි වැඩිපුර ඉඳලා තියෙන සතර අපාය. වැඩිපුර යන්නේ මහ ගෙදරට යන්නේ. දැන් අපි ගෙදරටනේ වැඩිපුර යන්නේ නේ කොහේ හිටියත්නේ. අන්න ඒ වගේ තමයි දැන් මේ වගේ තැන්වල තාවකාලිකව ඉන්නේ අපි වැඩිපුර ගෙදර ඉන්නේ. අන්න ඒ වගේ තමයි මේ සසර සැරිසරන සත්‍යය වැඩිපුර ඉඳලා තියෙන සතර අපාය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් දේශනා කරන ඉතාම වැදගත් කාරණයක්. ඒ මොකද්ද? මනුස්ස ලෝකයේ සුගතියට යම් කෙනෙක් ආවත් ඒ සුගතියට ආපු සත්‍යයට බුද්ධෝත්පාද කාලයක් ලැබිලා බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් මට්ටමට එන එක නැත්නම් ක්ෂණ සම්පත්තිය ලැබීම කියන එක අර උපමාව නැවත දක්වලා තියෙනවා සුගති ඉපදිච්ච සත්‍යයට. සුගති ඉපදිච්ච සත්‍යයට බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක් අහලා ධර්මයේ පිළිපැදෙන්නට අවස්ථාව ලැබීම කියන එක නැවත අර කනකස් බෑවගේ උපමාවෙම දක්වනවා. අවුරුදු 100කට වරක් උඩට එන අර සතා එක ඇසෙන් වියසිදුරෙන් අහස දකින වගේ ඊටාම දුර්ලභ අවස්ථාවක් අපි මේ ලබාගෙන තියෙන කියලා. එතකොට බලන්න පින්වත්නි ඔබ ගැන ඔබ හිතන්න. ඔබ කොයිතරම් වාසනාවන්තද කියලා. මෙන්න මේ අවස්ථා දෙකක් පසුක ලැබිලා තියෙන අපි. එකක් දුගතියේ මිදිච්ච අවස්ථාව අනිත් එක සුගතියට ඇවිල්ලා මේ බුද්ධෝත්පාද කාලයක් ලැබපු අවස්ථාව. ඇයි ඒකට හේතුව? මේ ලෝකයේ ඉපදෙන සුගති ඉපදෙන සත්‍යයන්ට උනත් බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ ඉතාම ටික කලයි ලැබෙන්නේ. වැඩිපුර අපි ඉන්නේ අබුද්ධෝත්පාද කාලවල. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ වචනයවත් අහන්න බැරි අවස්ථාවල තමයි ඉන්නේ. ඇතැම් විට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළල හිටියත් සමහර අවස්ථාවල අපි ඉපදිලා ඉන්නේ සුගතියේ දීර්ඝායුෂ දෙවරු වෙලා. ඇතැම් විට අසඤ්ඤ සත්‍යයේ ඇතැමිට අරූපාවචර බ්‍රහ්ම ලෝකවල එහෙම හිටියත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඇතැමිට මනුස්ස ලෝකෙ උපදින්නවා ඉන්නවා මන්ද බුද්ධිකයි. ඇතැමිට අංග විකලයි. මෙන්න මේ වගේ සත්‍යයක් නිසා මේකෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඇතැමිට උපතීම මිත්‍යා දෘෂ්ටික පවුල ලිපදිලා ඉන්නේ. ඒත් ප්‍රයෝජන ගන්න බෑ. ඇතැමිට ඊටම ප්‍රත්‍යංශ දේශවල ඉපදිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඇතැමිට ඉන්දියාවේ පාරේ ඉන්න පුළුවන්. ඇතැමිට ඈත ඉන්න සත්වයෙකුට මේක හිතා ගන්නවත් බෑ. වර්තමානයේ නම් ඇති අපි ඇතැම් විට අපිට තියෙන මාධ්‍ය පහසුකම් නිසා ලෝකෙමය අපිට එකට සම්බන්ධ වෙලා තියෙන ග්ලෝබල් විලේජ් කියලා අපි කියනවා. නමුත් පින්නතුනේ භාගතුන් වහන්සේ ජීවමාන කාලය ඇතැම් විට ඉන්දියාවේ බුදුහන්වරු පහළ වෙලා හිටියා. ඊට සමගාමී කාලවල යුරෝපයේ ග්‍රීසියේ සොක්‍රටිස් වැනි දාර්ශනිකයන් පහළ වෙලා හිටියා. ඔවුනුත් බුද්ධිමත් හිටියා. නමුත් ඔවුන්ට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණේ නැහැ. ඒ නිසා පෙරදිග දර්ශනයේ ඉන්දියාව චීනය වගේ රටවල මෙහෙ ව්‍යාප්ත වෙද්දී ඊට සමකාලීනවම ග්‍රීසියේ බටහිර දර්ශනය කියන විෂය ෆිලොසොෆි කියන විෂය වර්ධනය වෙලා තිබුණේ. සොක්‍රටිස් වැනි දාර්ශනිකයන් පහළල හිටියේ. නමුත් එයාටවත් මේකේ සම්බන්ධයක් ලබා ගන්න බැරි වුණා. කෙසේ වෙතත් පින්නතුනේ අප මේ සඳහන් කළේ මනුස්ස ලෝකේ හිටියත් මෙන්න මේ අවස්ථාව බොහෝ දෙනෙකුට ගිලිහිලා යනවා. දැන් අද මේ ඔබ බණහනකොට මේ බණ ඇහෙන ප්‍රමාණය කොච්චරනම් සුගතිය සත්‍යයන් ඇද්ද? නමුත් එයට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් ඔබට මේ අවස්ථාව ලැබුණේ සසර කලාව ලොකු පින කානිසංශයක් විදියට. අන්න ඒ ගැන නිතරම හිතන පින්නතුනි. ඒ ගැන හිතේද සතුට වෙන්න. එහෙම සතුට වෙනකොට අර ජීවිතයේ පොඩි පොඩි අමාරු තියෙනේ වෙච්චර දැනෙන්නේ නැහැ. අපේ ජීවිතේ හැම දිනාටම නොඑක විදිය ගැටලු තියෙනවනේ නේද? ඇතැමිට තමන්ගේ ළඟම ඥාතීන් මිය ගිහිල්ලා ඉන්න පුළුවන්. නැත්නම් වෙනත් ප්‍රශ්නයක් තියෙන පුළුවන්. නැත්නම් දරුවෙකුගේ අධ්‍යාපන ආදී කටයුත්තක් වෙන්න පුළුවන්. මේ නොඑක් දේවල් තිබුණට පින්නතුනේ අපිට වඩා මහා මෙරක් වගේ දෙයක් මේ වෙලාවේ ලබාගෙන තියෙනවා. අන්න ඒ ගැන හිතලා නිතරම සතුටෙන් ඉන්න. ඒ වගේ මේ ධර්මයෙන් ඉහළම පුහුණුව කර යන උත්සාහ කරා. ତୋର මේ දරුවෝ තියෙන නිසා මා ඉතාම කෙටියෙන් බුදුදහමෙහි අපට ප්‍රැක්ටිස් කරන්න තියෙන මොකද්ද කියන කාරණේ අපි දැනගන්නට ඕන. මේ දරුවන්ට හිතේ කියලා දෙන්න. ධර්මයේ හුඟා කරුණ තිබුණට අපට අවසාන වශයෙන් පුහුණු කරන්න තියෙන ඉතාම කෙටි කාරණා ටික. There are a lot of teachings that we can see in Buddhism. What the Buddha explained. Among them, as wise persons, we have to practice three things. What they are? The very first thing is practicing five precepts. That is the foundation of our spiritual life. If you are able to practice five precepts, we can overcome a lot of problems in our life. We are confident in our life, and also our parents have no doubt, no fear about us when we practice five precepts. You know five precepts? Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs, causing heedlessness. This is the foundation, this is the virtue, sila, moral conduct that the Buddha explained for our spiritual life, for our inner peace. එනිසා පංචශීල ආරක්ෂා කිරීම තමයි මේ ආධ්‍යාත්මික ගමනේ පදනම. එනිසා තමන්ගේ දරුවන්ට ඇත්තටම ආදරේ නම් මෙන්න මේ පහ උපරිම වශයෙන් ප්‍රැක්ටිස් කරන දරුවන්ට පුරු කරන්න. දිනපතාම මේ වචන ටික දරුවගේ කටින්ම කියවන්න. මෙච්චර ලස්සන වචන ටිකක් පින්නතුනේ දරුවෙක්ගේ ජීවිතේ තවත් නැහැ. ඔබේ දරුවා උදෑසන ගෙදරින් ඉක්මනකොට මේ පහ කියලා නම් ගෙදරින් දරුව පිටත් වෙන්නේ. බලන්න ඔබට කොච්චර සැනසීමක්ද කියලානේ. ඔබට දරුවා ගෙදරට කීයටවත් බයක් නැහැ. ඔබට දරුවා ගෙදර නාවල් ගැටලුවන්නේ. අනතුරක් වෙලා නැත්නම් මිට දෙයක් වෙන්න උනත් පුළුවන්. එහෙම වෙලා තියෙනුනේ අපි කාටවත් නේ දන්නවනේ අපි ඒවා. ඒ උනත් දරුවෝ යන්නේ සුගතියට යන්නේ. මේ ඉපදෙච්ච තැනට වඩා හොඳ තැනක දරුවෝ ගිහලා ඉපදෙලින්නේ. මෙන්න මේක තමයි ප්‍රධානම දේ. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමේ අදින්නාදාන මේ ආදී වශයෙන් මේ පහ දරුවන්ට ජීවිතේ ලස්සනම වචන පහ විදියට උගන්වන්න. ඊළඟට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. I go to the Buddha for refuge. I go to the Dhamma for refuge. I go to the Sangha for refuge. මෙන්න මේ තෙක් දරුවාගේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. එනිසා මේ තිසරණයේ පාදක වෙච්ච පංචශීල ආරක්ෂා කිරීම තමයි අපේ ජීවිතවල පදනම වෙන්නේ. එනිසා දරුවන්ට මෙන්න මේ පළවෙනි අංකය උගන්වන්න. දෙක තමයි practicing metta bhavana, loving kindness meditation. The second step of our spiritual life is that practicing loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. දවසකට අපි මෙන්න මේ සිතුවිල්ල කොයිතරම් වාර ගන්න තමන් සිතින් හිතුවද කියන කාරණය. මේක පුළුවන් නම් පොඩි නෝට්බුක් එකක් දරුවට දෙන්න. දවසට මෛත්‍රී භාවනාව කී වාරයක්? සිල සත්තෝ සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා කියලා මෙන්න මේ සිතුවිල්ල දවසට කී වතාවක් තමන් සිතින් සිතුවද කියන කාරණය. මේක ඇස් දෙක පියාගෙනම කරන්න ඕනේ නැහැ. අපිට ඉස්කෝලේ යද්දිත් කරන්න පුළුවන්. වාහනයද්දිත් කරන්න පුළුවන්. ඩ්‍රයිව් කරද්දිත් කරන්න පුළුවන් මේක. ඒ නිසා දරුවට කියන්නේ එක දවසක් ඕන නම් මේක පහකින් පටන් ගන්න. ඔබත් එක්කම දවසට පහක් කරන්න ඉස්සෙල්ලා. එක තැනක වාඩි වෙලා සිල් සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා පහක් කරන්න. ඊළඟ දවසේ 10ක් කරන්න. ඊළඟ දවසේ 25ක් කරන්න. ඊළඟ දවසේ 100ක් කරන්න පුළුවන් ඔබට. ඊළඟට 500ක් කරන්න පුළුවන්. වේගින් වැඩි කරන්න පුළුවන් මේක. මෙන්න මේක තමයි ආධ්‍යාත්මික ජීවිතයේ ලෞකික කුසලයේ දිනු කරගන්න මාර්ගයේ තියෙන ප්‍රධානතම ටෙක්නික් එක මේක. මේත් එක දරුවාටයි අපලෝපද්‍රවලට කියලා අමුතුවෙන් පුදු පූජා කියන්න ඕනේ නැහැ. අපලයක් උපද්‍රවයක් එනවා නම් මෙන්න මේ ප්‍රැක්ටිස් එක තමයි ඉහෙලින්ම අර නෙගටිව් කර්ම නෙගටිව් කර්මික එනර්ජි එක අඩු කරගන්න තියෙන ප්‍රධාන ටෙක්නික් එක මේක. දරුවට අපලයක් කියලා හරි කරදරයක් කියන හරි ඔබ හිතනවා නම් මෙන්න මේක කලින් පුළුවන් තරම් දරුවාට පුහුණු කරලා තියන්න. මේක තමයි සැබෑ ඉන්ෂුරන්ස් එක. මේක තමයි නියම හෙල්ත් ඉන්ෂුරන්ස් එක. එතකොට ෆවුන්ඩේෂන් එක තමයි 5 pieces. The second step is that practicing loving kindness meditation. The third one is practicing mindfulness. Being aware of our body and mind at the present moment. අපි වර්තමාන මොහොතේ ජීවත් වීම. වර්තමාන මොහොතේ තමන්ගේ ශරීරය කොහොමද තියෙන්නේ? ශරීරයට මොකද්ද වෙන්නේ? සහ මේ මොහොතේ තමන්ගේ මනසට මොකද්ද වෙන්නේ කියන කාරණය ගැන ඒ මොහොතේ වර්තමාන මොහොතේ සිහියෙන් මයින්ඩ්ෆුලි වාසය කිරීම. එතකොට පංචශීලයේ මෛත්‍රී භාවනාව මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව. මෙන්න මේ තුන තමයි පින්නතුණිය පොඩි ළමයෙක් වුණත් මැදිවිය කෙනෙක් වුණත් තරුණ කෙනෙක් වුණත් වැඩිහිටි කෙනෙක් වුණත් ප්‍රැක්ටිස් කරන් තියෙන මෙච්චර. ඔබ බලන්න අවංකවම ඔබට මෙන්න මේ තුන ගැන දවසට කොච්චර වාරයක් හිතෙනවද කියන කාරණය. ආයේ බාහිර කාගෙන්වත් රෙකමෙන්ඩේෂන් අවශ්‍ය නැහැ. රෙකමෙන්ඩේෂන් අවශ්‍ය නැහැ ඔබ හොඳ කෙනෙක්, ඔබ පින්කම් කරපු කෙනෙක්. එහෙම අමුතුවෙන අවශ්‍ය නැහැ. අපටම අපේ ආධ්‍යාත්මික සතුට දීර්ණ ආකාරය අපට බලාගන්න පුළුවන්. එහි ඉහළම මට්ටම තමයි සතිමත් බව කියලා කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. ඒ කියන්නේ ලොකු විස්තර ටිකක් බුදුදහම තුල තියෙනවා. අපි ඒක මේ ධර්මදේශනාදිම යම්සි දුරකට අපි සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රැක්ටිස් කරන්න දෙනකොට උන්වහන්සේ මුලින්ම ඒක රිසල්ට් එක කියනවා. අවසානයේ නෙවෙයි රිසල්ට් එක කියන්නේ. යන්න කලින් ප්‍රැක්ටිස් එක පටන් ගන්න තැනදීම කියන රිසල්ට් එක මොකද්ද කියලා. එතකොට මයින්ඩ්ෆුල්නස් එකේ රිසල්ට් එක මොකද්ද? සතිමත් බව පුහුණු කිරීමෙන් කලක් යද්දී අපට යම්කිසි ප්‍රතිඵලයක් පේන ගන්නවා. මොකද්ද ඒ ප්‍රතිඵලය? ඒ තමයි අපි වර්තමානයේ යම්කිසි වැඩක් කරනවා නම් අන්න ඒ කරන වැඩේට සම්පූර්ණයෙන්ම ඩෙඩිකේට් වෙලා ඒ සිද්ධියත් එක්ක අපි වාසය කරනවා. යමක් කරනවා නම් ඒ කරන දේත් එක්ක තමන් වාඩි වෙලා ඉන්නවා නම් වාඩි වෙන ඉරියව ගැන සිහියෙන් ඉන්නේ. ඒකෙන් කියන්නේ ලස්සනටම වාඩි වෙන්න ඕනේ කියලා කියන්නේ නැහැ. තමන් වාඩි වෙලා හිටියත්, හාන්සි වෙලා හිටියත්, ඇල වෙලා හිටියත් කමක් නැහැ. නමුත් තමන් ඉන්නේ මෙන්න මේ මට්ටමෙන් කියලා බලාගෙන ඉන්න එක. අනිත් දේ තමයි තමන්ගේ හිතට සිතුවිල්ලක් එනකොට අන්නේ සිතුවිල්ල ගැන තමන් අවධානයෙන් ඉන්නවා. මෙන්න මේක කලක් පුහුණු කරනකොට ලක්ෂණය තමයි තවත් අපිට මේක ගැඹුරට යනකොට රිසල්ට් එක පේනවා. අපේ සතුට එන්නෙම වැඩි වෙනවා. ඒ සතුට වැඩි වෙනවාද කියලා බලන්නේ කොහොමද? මේ කර්ණාටක ඉතාලම වැදගත්. සාදු කරයක් දෙන්න බලන්න. හොඳට සාදු කරයක් දෙන්න. මේ අපි කතා කරන්නේ සැබෑලෙසම බුදුදහම ප්‍රැක්ටිස් කරනකොට තමන්ටම තමන්ගේ සාර්ථකත්වය බලන්න පුළුවන් ලක්ෂණ ටික. තමන් ඇත්තටම ධර්ම මාර්ගයේ ඉදිරියට යනවාද කියලා තමන්ටම තමන්ගෙන බලගන්න පුළුවන්. එතකොට මේ සතිමත් බව දිනු වෙනකොට අර වර්තමානයේ සිහියෙන් ඉන්න එක විතරක් නෙවෙයි. ඊටත් වඩා ගැඹුරට යනවා. එහෙම කද්ද අපි මේ වර්තමානයේ කරන කටයුත්තත් එක්ක සතුටෙන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අපට සතුට තියෙන්නේ ඒ වැඩේ කරන මොහොතේ. මේක හොඳට තේරුම් ගන්න. අපට අද දවසේ බොහෝ විට සතුට තියෙන වැඩක් කළ ඉවරුනාට පස්සේ නේද? දැන් අතු ගහනවා නම් අනේ ඉක්මනට මේ ටික අතු ගන්න ඕනනේ. කෑම වෙනවා නම් ඉක්මනට කෑම ටික වෙලා ඉවර කරන්න ඕන. වැඩියක් තමයි සිල් අරගෙන හිටියත් හිතන්නේ සිල් පාරණය කරන කීයට තුනම මාර්ගද හතරම මාර්ගද ඊට පස්සේ තමයි සැනසීම තියෙන්නේ. එහෙමනේ හිතන් ඉන්නේ. එතකම් මහා මේ බරක් ඔලුවේ තියන්ගෙන වගේ හිතන් ඉන්නේ. දැන් දරුවෙක් හදන බලන්න පොඩි කාලේ අනේ ඉක්මනටම දරුවෝ නැතිටින්න ඕන. ඉක්මනටම මොනිසෝරි දාන්න ඕන. ඉක්මනටම සිස්සත් පාස් කරගන්න ඕන. ඔහොම කී එකේ හිතලා අන්තිමට බලනකොට දරුවෝ ගෙදරවත් නැහැ. දරුවෝ එක්ක කැම්පස් ගිහලා නැත්නම් විවාහ කරලා දීලා කාට හරි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් කලින් හිතන් හිටිය සතුට තියෙන අනාගතය කියලා නේ. මේක කරන් ඉවරයි කියලා බලනකොට එහෙම සතුටක් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අර ඇල්බම් ටික ගන්න ඔක්කොම අර පරණ ඇල්බම් ටික. අනේ බලන්න පුතා පොඩි කාලේ දුව අර මඩගාන කාලේ කොච්චර ලස්සනද? ඉස්කෝලේ බාර දීපු කාලේ කොච්චර ලස්සනද? අනේ බලන්න ගෙදර හිටිය කාලේ කොච්චර ලස්සන අපි කොච්චර සතුටෙන් හිටියද? ඔන්න ඊට පස්සේ අතීතේ පින්තූර ටික බල බල ඉන්නවා. එක කාලයක් හිතන්නේ අනාගතයේ සතුට කියලා. තව කාලයකදී හිතන්නේ අනේ අතීතේ අනාගතේ නෙවෙයි ගතවුණු කාලය කියලා. අර ෆොටෝ පොත් ටික බල බල ඉන්නවා ඊට පස්සේ. පින්නතුනි මෙන්න මෙතනින් තමයි බලන්නේ මේක කලින්ම තේරුම් ගන්න. දරුවා මේ කාලේ තමයි දරුවගේ ලස්සනම කාලේ. ඒ දරුවගේ ලස්සන බලන්න, සුරතල් බලන්න, දරුවත් එක්ක සෙල්ලම් කරන්න, කලබල වෙන්නේ ඊළඟ එක්සෑම් එක ඉක්මනට පාස් කරන්න මාසෙ නෙපා. පුළුවන් තරම් කාලේ අඩුවෙන් යනවා සතුට වෙන්න. කාලේ ඉක්මන යනවා කියන්නේ තමන්ට ඉක්මනින් දරුවා හිමි වෙනවා කියන එක. ඒ නිසා දරුවත් එක්ක වැඩිපුර කාලයක් ඉන්න කැමති නම් හිමින් කාලය ගත කරන්න වර්තමානයේ තුල දරුවත් එක්ක ජීවත් වෙන්න. දරුවත් එක්ක මේ වගේ පින්කම් කරන්න ඇවිල්ලා සිල් ගන්න එක තමයි වෙනතුන් කොච්චර හොඳද තමන්ගේ දරුවොත් එක්ක. මේක තමයි දරුවන්ට දෙන නියම දායාදේ මේක. දරුවෝ ඇත්තටම සතුටෙන් ඉන්න කැමති නම් දරුවෝ මේ වගේ පන්සලට එක්කන් එන්න. දරුවෝ නිදාගෙන හිටියත් කමන්නේ සෙල්ලම් කරත් කමන්නේ දරුවෝ පන්සලට එක්කන් එන්න. දැන් මෙහි අපි දැකලා තියෙන සූම් එකෙන් සමහර බාහන වැඩසටහන් කරන අවස්ථාවල මේ ඇමරිකන් ජාතික අය තමන්ගේ කුඩා දරුවන් අතේ තියාගෙන ඉන්නේ. දරුවත් උකුලේ තියන්න තමයි භාවනා කරන්නේ. අපි ඒක කරන්නේ අපේ දරුවෝ කුඩා නම් එක්ක පන්සලට එන්නේ නැහැ. එක්ක දරුවන් එක්කන් එන්නේ. නමුත් මෙහි ඇයිම නැහැ පිනතුන. මෙහි ඇයි දරුවත් එක්කම තමයි ප්‍රැක්ටිස් කරන්නේ. දරුවත් උකුලේ තියාගෙන තමයි බණහනේ කට්ටිය. සූම් වැඩසටහන් මම බලන්නේ ඔබ ඉංග්‍රීසියෙන් ඉන්නේවා. මෙන්න මේක අපි මේ සඳහන් කරේ මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනකොට අපට ජීවිතේ තියෙන කලබල ගතිය අඩු වෙනවා. ඇයි අපි කලබල වෙන්නේ? සමහර විට ඉතින් වෙලාව 50ක් වෙනස කලබල වෙන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. අපි කලබල වෙන්න හේතුව තමයි අපි හිතන්නේ යම් කිසි දෙයක් සතුට තියෙන්නේ ඒ දේ කරලා ඉවර වුණාට පස්සේ කියලා. ඒ නිසා තමයි අපිට මේ කලබලෙ තියෙන්නේ. ඒ නිසා කැමටි ගුවෙනවා නම් කැමටි ගුවෙන ගම සතුට වෙන්න. කැම කනවා නම් කනවල සන්තෝෂ වෙන්න. පිඟාන හොදනවා නම් පිඟාන හොදනල සන්තෝෂ වෙන්න. ඒ නිසා ජීවිතය කරන හැම දෙයක්ම වර්තමානයේ තුල ඒ කරන මොහොතේ තමයි සතුට තියෙන්නට ඕනේ. යම් කිසි කෙනෙක් හිතනවා නම් මම දැන් මේ වැඩේ කළා ඉවර වුණාට පස්සේ මගේ සතුට තියෙන්නේ කියලා හොඳට මතක තියාගන්න. එයා ධර්මයේ ප්‍රැක්ටිස් එකට ඇවිල්ලා නැහැ සමහර විට. ඔබ හිතනවා නම් ඔබේ සතුට තියෙන්නේ දැන් අද දවසේ ඔබ කරන කටයුතු ටික කළා ඉවර වුණාට පස්සේ කියලා ඔබට කවදාවත් සතුට වර්තමානයේ ලැබෙන්නේ නැහැ. ඔබ හැමදාම ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා. ඒ හෙට එනවද? ඒ හෙට කවදාවත් නෑ. අර බාලගිරි දෝෂේ වගේ තමයි. අද නොවේ හෙට කියලා අර බොඩ් එකක් ගහන්නේ නේද? දරුවෝ ගුණා කාලේ උළුවස්සේ ගහන්නේ. ඒ හෙට දවස කවදාවත් එන්නේ නෑ. ඒ නිසා ධර්මයේ ප්‍රැක්ටිස් එකට ආවද කියලා බලන එක සයින් එකක් තමයි, එක සලකුණක් තමයි අප යමක් කරනවා නම් අන්න ඒ කරන මොහොතේ සිහියෙන් ඉන්නේ. ඒ වගේම ඒ කරන දේ එක්ක අපි සතුට වෙනවා. හැබැයි එකෙන් කියන්නේ ඉදිරි වැඩ plan කරන්න, ඒව අමතක කරන එක නෙමෙයි කියන්නේ. mindfulness එක practice කරනකොට සමහර අය හිතන් ඉන්නේ අතීතය අමතක කරන්න ඕන, අනාගතය අමතක කරන්න ඕන කියලා නේද? බුදුදහමේම කොහෙවත් කියලා නැහැ. බුදුදහමේ කිසිම තැනක අමතක කරන්න කියලා නැහැ. එකම තැනක තියෙන විතක්ක සංඨාන සූත්‍රයේ අසති අමනසිකාර කියලා එනවා. ඒ කියන්නේ අමතක කරන්න කියන එක නෙමෙයි. ඒ කියන්නේ සිහි නොකර ඉන්න කියලා. යමක් හිතනකොට Tamanට රාග ද්වේෂ මොහ හිතෙනවා නම් රාග ද්වේෂ මොහ වැඩෙනවා නම් අන්න ඒ දේ නොසිතා ඉන්න කියලා කියලා තියෙනවා. ඒකට කියන අසති අමනසිකාර කියලා. හැබැයි අමතක කරන්න කියලා නෑ. එතකොට බුදුදහමෙහි උගන්වන ඉගැන්වීම් අතරින් ප්‍රධානතම දේ තමයි සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක. ඒ මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන කරන මොකද වෙන්නේ? මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. මතකයේ කොයිතරම් වැඩි වෙනවද කිව්වොත්, තමන්ට කුඩා කාලයේ වුණත් ධර්මයේ සඳහන් වෙනවා චිර කතම්පි චිර වාසිතම්පි සති අනුස්සරති ආදි වශයෙන්. බොහෝ කාලයක් කරපු දේවල් මතක් කරගන්න පුළුවන් කියලා. එහෙම ගිහිල්ලා මව් කුසේ හිටිය කාලේ දේවල් ටිකක් මතක් කරගන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි සතිය තව දිනු කරොතින් ගිය ආත්ම බව ගැනත් බලන්න පුළුවන් කියලා. පෙර ආත්ම බවත් බලන්න පුළුවන් කියලා. අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙක් ගැන සඳහන් වෙනවා මහා කල්ප 500ක් අතර බලන්න පුළුවන් කියලා. ඒ නිසා මතකේ නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි අවිද්‍යාව. යමක් සිහි කරනකොට අපි සිහි කරන්නේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද කියන කාරණේ තමයි බුදුදහමෙන් අවධාරණය කරන්නේ. යමක් සිහි කරනකොට ඒක සිහි කරන්නේ අවිද්‍යාව සහගතව නම් අවිද්‍යාව කියන්නේ නිරුද්ධ වෙච්ච දේ තාම තියෙන දෙයක් හැටියට නම් මෙනෙහි කරන්නේ අපට රාග දේශ හට ගන්නවා. ඒ සිහි කරන දේ නිරුද්ධ වෙච්ච දෙයක් ඒක ලෝකෙ කොහෙවත් මේ වෙලාවේ නැහැ කියන නුවණින් ඒක කරොතින් ඒක සිහි කරන්න පුළුවන්. හැබැයි Tamante ඒ ගැන රාගයක්වත් දේශයක්වත් හටගන්නේ නැහැ. ඒ නිසා අප මේ සාකච්ඡා කළේ බුදුදහමේ ප්‍රධානතම ඉගැන්වීම සතිමත් බව. සතිමත් බවෙන් ඉහළට යන්න යන්න සාර්ථකත්වයේ කියන්නේ එයාගේ එන්නෙන්ම සතුට වැඩි වෙනවා. ඒ සතුට වැඩි වෙනවත් එක්කම මේ සතිමත් බව තනිකර හුදකලා දෙයක් නෙවෙයි. ඒ සතිමත් බව කාරණා තව කීයකින් උපකාරවත් බව ලබන්නට ඕන. ඒ මොනවද? ඒ තමයි සම්මා දිට්ඨිය, සම්මා වායාමයේ කියන කාරණාවලිනුත් උපකාරවත් බව ලබන්නට ඕන. වෙනස් විදිහකින් කියනවා නම් මේ සතිමත් බව කියන එක තනි හුදකලා දෙයක් නෙවෙයි බුදුදහමේ. ඒක මොකද්ද? ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වෙන්නට ඕන. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා ආජීව, වායාම, සති, සමාධි ආදී වශයෙන් කරුණු 8ක් තියෙනවා. මෙන්න මේ 8 තමයි the main teaching of Buddhism is that the noble eightfold path. Arya Ashtangika Magga. There are 8 things that we have to practice in our day-to-day life, for our spiritual life, for our inner peace. These 8 steps are explained as the 8 steps of happiness. Satuta labana anga ata vidiyata dakwana meka. මෙන්න මේ කරුණු 8 අපේ ජීවිතය තුළ තියෙනවා නම් අපි සතුට ලබන මාවතේ ඉන්නේ. ඒ නිසා මුළු බුදුදහමම කියලා කියන්නේ එකාතකින් පංචශීලය, අනිත් අතින් මෛත්‍රී භාවනාව, අනිත් අතින් සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක. ඒ මයින්ඩ්ෆුල්නස් එක කොහෙද තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන මෙන්න මේ අංග ටිකත් එක්ක එකට තමයි. එනිසා ඔබේ දරුවන්ට මෙන්න මේ ටික කෙටියෙන් උගන්වන්න තියෙනවා. එතැන්ට බණේ වහා කරුණ කිව්වත් අර මුල් එසෙන්ස් එක සමරි අමතක වෙනවා. එනිසා මෙන්න මේ කරුණ ටික අද ගෙදර ගිහිල්ලා අමතක කරනවා ලියලා තියෙන බොහේ හැරි. මුලින්ම පංචශීලය, මෛත්‍රී භාවනාව, සතිමත් බව. මෙන්න මේ තුනක් ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. හැබැයි ඒකේ විස්තරාත්මක මැප් එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ correct vision, right understanding. සම්මා සංකප්ප, right intention or right thoughts. සම්මා වාචා, right speech. සම්මා කම්මන්ත, right action. සම්මා ආජීව, right livelihood. ඊළඟට සඳහන් කරනවා සම්මා වායාම, right effort, සම්මා සති, right mindfulness, and සම්මා සමාධි, right concentration. පින්නතුනි මෙන්න මේ අංගත තමයි අපේ ජීවිතේ ලස්සනට ගමන් කරන තියෙන මාවත. මේක තමයි අපි යන රෙඩ් කාපට් එක. අපි මොකක් කරත් මෙන්න මේ කරුණ වටේ ඇවිත් වෙන්න ඕන. අපි සිතුවිල්ලක් හිතනවා නම් ඒ සිතුවිල්ල සම්මා සංකප්පයක් වෙන්නට ඕන. අපි වචනයක් කතා කරනවා නම් ඒක සම්මා වාචා වෙන්නට ඕන. අපි කයින් වැඩක් කරනවා නම් ඒක සම්මා කම්මන්ත වෙන්නට ඕන. අපි රැකියාවක් කරනවා නම් ඒ රැකියාව ධාර්මික රැකියාවක් වෙන්නට ඕන. අපි උපරිම වශයෙන් තමන් ගන්න වැටුපට තමන් සේවය කරන්නට ඕන. ඒ වගේම තමන් නිෂ්පාදනයක් කරනවා නම් කෑම බීමක් උයනවා නම් වෙනත් දෙයක් කරනවා නම් නිෂ්පාදනය කරනවා නම් ඒ නිෂ්පාදනයේ පාරිභෝගිකයාට උපරිම ලෙස ප්‍රයෝජනවත් වෙන විදියට හානියක් නොවන විදියට විසක් නොවන විදියට කරන්නට ඕන. මම බහුගේ දවස්වල ලංකාවේ වෙක්තනා ව්‍යාපාරිකයෙක් ගැන ලිපියක් කියෙව්වා. ඒක ලිපියක් මට සංස්කරණය කරන්න සිද්ධ වුණා. ඒතින්ද මම ඔහුගේ චරිත කතාවේ ඉන්ටර්නෙට් එකේ තියෙන බොහෝ තැන්වල තොරතුරු හොයලගත්තා. ලංකාවේ හිටපු ඉතාම ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයෙක්, විස්කෝතු බිස්කට් සමාගමක ප්‍රධානී. ඔහුගේ ලස්සන ප්‍රකාශයක් තියෙනවා. ඔහු කියනවා මගේ පුතාට පරිහරණය කළ නොහැකි කිසිදු විස්කෝතුවක් මේ ගේට්ටුවෙන් එළියට දාන්න එපා කියලා. බලන්න ඇඟේ හිරි වැටෙනවනේ. මගේ පුතාට පරිහරණය කළ නොහැකි කිසිම විස්කෝතුවක් මේ ගේට්ටුවෙන් එළියට දාන්න එපා කියලා. ලංකාවේ අඳටත් ඉන්න ඉහළම බිස්කට් සමාගමේ හිටපු ප්‍රධානියා මේ කරපු ප්‍රකාශය. බලන්න මේකම ඇති මෙයාගේ සත්භාවය ආයි වෙනම පුතෝන්නේ. මේක තමයි සමාජීය කියලා කියන්නේ. අපිට මෙතෙන්ට එන්න පුළුවන් නැන්නේ. මේක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. වෙන දෙයක් නෙවෙයි. සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මා දිට්ඨිය ලැබිච්ච ගමන් ඊට පස්සේ ඇති වෙන්නේ සම්මා සංකප්පය කියන එක. සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? ඕ මෛත්‍රිය. අව්‍යාපාද සංකප්ප. අවිහිංසා සංකප්ප, නෙක්ඛම් සංකප්ප, පරිත්‍යාගශීලීත්වය සහ මෛත්‍රී පිළිබඳව තියෙන සංකල්ප. යහපත් දැක්මක් ඇති වුණා නම් ඇති වෙච්ච ගමන් මේ තැනත්තාට ඊළඟට හිතෙන්නේ දන් දෙන්න ඕන, පරිත්‍යාගශීලී වෙන්න ඕන කියලා. ඒ වගේම ලෝකේ හමු වෙන හැම කෙනෙකු උදෙසම මෛත්‍රියෙන් බලනවා. හැම කෙනෙක්ම තමන්ගේ දරුවන් වගේ බලනවා. බලන්න මේ ප්‍රකාශයෙන් මෙයා කොච්චර දැහැමි කෙනෙක්ද, කොච්චර අවංක කෙනෙක්ද, කොච්චර තමගේ නිෂ්පාදනය ගැන විශ්වාසිතේ හිටපු කෙනෙක්ද, කොච්චර මානව දයාවෙන් හිටිය කෙනෙක්ද කියලා පේනවනේ නේ. හරිම ලස්සන ප්‍රකාශයක්. ඉතින් මෙන්න මේක තමයි පින්නතුනි සමාජීය කියන්නේ. ඔබ රැකියාවක් කරනවා නම් ආයතනයක ඒක ඉතාම ඉහළින් කරන්න. ඔබෙන් සේවය ගන්න කෙනෙක් එනවා නම් ඔබ වැඩ කරන ස්ථානයේ ඔබ හිතන අනේ මං අද කී දෙනෙකුට මං අද සේවය කරනවද, මං අද කී දෙනෙකුට නම් උදව් කරන්නද මං අද යන්නේ කියලා තමයි ඔබ ඔබගේ ඇඳුම් ටික උදේට අඳින්නට ඕන. ඔබ වාහනේ යන්නට ඕන, මම මේ පිරිසට මම උදව් කරන්න බලාගෙන ಅದ යන්නේ, මේ දරුවන්ට උගන්වන්න බලාගෙන මම යන්නේ. මෙන්න මෙයාට ප්‍රතිකාර කරන්න බෙහෙත් එක දෙන්න සාතු සේවකාවක් වශයෙන් හෝ වේවා, නර්ස් කෙනෙක් වශයෙන් කිසියම් කෙනෙක් ඉන්නවා නම් මම මෙන්න මෙයාට සේවය කරන්න මම අද ගෙදරින් යන්නේ කියලා මේ පින්කම කරන්න යන්නේ කියලා අදහස කියන්නට ඕන. ඒකට පින්නතුනේ මෙන්න මේවා කරනකොට මොකද වෙන්නේ? අපේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා. අපි අනිත් කෙනෙකුට යහපත සඳහා කැප වෙනවා කියලා කියන්නේ ඒක රිසල්ට් එක එන්නේ තමගේ දරුවන්ට එන්නේ. ඒක තමගේ දරුවන්ට ලොකු ආශිර්වාදයක් වෙනවා. දරුවන්ගේ සාර්ථකත්වයට හේතුවක් වෙනවා. අනේ නිසා අප දහමින් ලබන පෝෂණයෙන් මේ අපි ඇති වෙන මානසික වෙනස ආධ්‍යාත්මික දියුණුව තමයි අපි මේ සඳහන් කළේ. එනිසා ධර්මදේශනයේ සමරිය තමයි මේ කිව්වේ. දැන් සමරිය කියලා තමයි ඊට පස්සේ විස්තර ටිකක් කියන්නේ ළඟට. ඊළඟට පින්නතුනි අප විස්තර කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන වශයෙන් අද ධර්මදේශනාවේදී එකක් සම්මා දිට්ඨිය ගැන, අනිත් එක සම්මා සතිය ගැන. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ බුදුදහමේ නිතරම අගය කරපු දෙය තමයි සම්මා දිට්ඨි පුරේජවන් කියන කාරණේ. right understanding is first. Sammāditti is the forerunner. Nitharam api karanade sammāditti israyanaton. Vision is first, then mission. Vision without mission is useless. Mission without vision is blind. Danumen tore bhavitaya andai. Bhavitayen tore danuma dakma nishphalai. ඒ නිසා අපි යමක් ප්‍රැක්ටිස් කරනකොට අපි මුලින්ම තේරුම් ගන්නට ඕනේ ඒකේ දර්ශනීය, ඒකේ යටින් තියෙන විෂන් එක මොකක්ද කියලා. ඕනම ආයතනයකට ගියහම ඔබට දැක ගන්න පුළුවන් ඒ ආයතනයේ මුලින්ම ගහලා තියෙන මොකක්ද? විෂන් అండ్ మిషన్ කියලා. విషన్ කියන්නේ අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන රිසල්ට් එක මොකක්ද කියලා. మిషన్ කියන්නේ අන්න ඒ අවසාන ඉලක්කයට යන්න කරන වැඩ කොටස. එතකොට බුදුදහමෙහි විෂන් එක කියලා කියන්නේ සම්මා දිට්ඨිය. ඒකේ මිෂන් එක කියලා කියන්නේ ආරෂ්ණගික මාර්ගය. ඒකේ රිසල්ට් එක කියන්නේ විමුක්තිය. එතකොට බොහෝ තැන්වල බොහෝ ආයතනවල විෂන් එකයි මිෂන් එකයි විතරයි තියෙන්නේ. නමුත් බුදුදහමේ තව එකක් එකතු වෙනවා. මොකද්ද? රිසල්ට් එකක් කියනවා. බොහෝ තැන්වල දැක්ම තමන්ගේ අවසාන ඉලක්කය කියනවා. මෙන්න මේකයි පරමාර්ථය කියලා කියනවා. ඒ පරමාර්ථය ඉෂ්ට කරගන්න යන මාවත මේක කියලා මිෂන් එක විදිහට කියනවා. හැබැයි රිසල්ට් එක කියන්නේ බුදුදහමේ තුනම කියනවා. මේක තමයි සත්‍ය ඥාන, ප්‍රත්‍ය ඥාන, කෘත ඥාන කියලා කියන්නේ. විමුක්තස්මින් විමුක්තමිති ඥානං හොති කියන්නේ මේකයි. මිදුණු කෙනාට මිදුණු බව පිළිබඳ දැනුම ඇති වෙනවා. ඒ නිසා මෙන්න මේ තුනම වැදගත් වෙනවා. දැක්ම වැදගත් වෙනවා. ඒ දැක්මට යන තියෙන මාවත මොකද්ද කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ඒකෙන් ළමන අවසාන රිසල්ට් එක. වෙනත් විදිහකින් කියනවා නම් පළවෙනි එක සම්මා දිට්ඨි, විෂන් එක අරසන් මාර්ගයන් සංගටික විෂන් එක, අවසාන රිසල්ට් එක මොකද්ද? සම්මා ඥාන, සම්මා විමුක්තිය. එතකොට සීල සමාධි ප්‍රඥා මිෂන් එක විමුක්ති විමුක්ති ඥාන කියන එක රිසල්ට් එක. එතකොට මෙන්න මේ තුනම බුදුදහම තුල තියෙනවා. එතකොට මේ විමුක්තිය කියන එක අවසාන ඉහළම විමුක්තිය තමයි රහත් භාවය. නමුත් ඊට පල්ලේ අපට එක එක මට්ටම් වලින් අපේ විෂන් එකේ ප්‍රමාණයට අපට මේ රිසල්ට් එක දැක ගන්න පුළුවන්. දැඩි ලෝභයෙන් ඉන කෙනෙකුට පරිත්‍යාග ශීලීත්වයට හුරු වුණාට පස්සේ දන් දෙනකොට මේකේ විමුක්තිය සෝහෙ රිසල්ට් එක දැක ගන්න පුළුවන්. පීති මුදාරං විඳින දාතා කියන්නේ මේක. දන් දෙන තැනැත්තා ලොකු සතුටක් විඳිනවා කියලා. එනිසා යමක් පරිත්‍යාග කරනකොට අත්හරිනකොට ලොකු මානසික සුවයක් තමන්ට එනවා. ඒ විතරක් නෙවෙයි තවත් ඉහළට ගිහිල්ලා පංචශීල රකින්නකොට ඊටත් වඩා විමුක්තියක් තමන්ට පේනවා සීලෙන්. ඊළඟ සමත භාවනාවක් වඩනකොට තවත් විමුක්තියක් පේනවා. ඒ මොකද විමුක්තිය? ඒ තමයි කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් වෙනවා. ඒකත් විමුක්තිය. ඊළඟ සෝවාන් වෙනකොට විමුක්තියක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සක්කාය දිට්ඨිය ආදී ප්‍රධාන නීවරණ ටික යටපත් වෙනවා, දුර වෙනවා. ඊළඟ සකදාගෙන් වෙනකොට තවත් විමුක්තියක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි කාමරංග පටික කියන සංයෝජන දෙකයි යටපත් වෙනවා. අනාගාමී වෙනකොට තවත් විමුක්තියක් තියෙනවා. ඒ තමයි කාමරංග පටික කියන සංයෝජන දෙක සපුරාම දුර වෙනවා. රහස් වෙනකොට රූපරාග, අරූපරාග, මාන උද්දච්ච අවිජ්ජා කියන සකල විද සංයෝජන ධර්මයන් දුර වෙනවා. රහත් වෙනකොට ඒක සෝපදිශේෂ නිර්වාණ ධාතුව. තවදුරටත් ස්කන්ධ පංචකේ නැමැති සංස්කාර ඉතුරු වෙලා තියෙනවා. අනුපදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ සම්පූර්ණ නිදහස වීම. ඒතර නිවන අවස්ථා දෙකක් තියෙනවා. සෝපදිශේෂ නිවන සහ අනුපදිශේෂ නිවන කියලා. එතකොට මෙන්න මේ වගේ ටිකෙන් තේ විමුක්තිය ගැන සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ විමුක්තිය කරා යන ගමන් මාර්ගයේදී ප්‍රධානම ලක්ෂණය තමයි සම්මා දිට්ඨි පුරේජවන් කියන කාරණය. මේක බුදුදහමේ නිතරම අගය කරලා තියෙනවා. ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවණං කයං වදාමි නොවා ජානතෝ නොවා පස්සතෝ කියලා. මහණෙනි මම දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රවයන්ගෙන් ශේවීම වදාරනවා කියලා. මොකක් දන්න කෙනාටද මොකක් දකින කෙනාටද? ඔව් අපිට හිම ගන්න පුළුවන්. ඒ වගේම තවත් ඉදින් කියනවා නම් චතුරාර්ය සත්‍ය දන්න කෙනාට දකින කෙනාට. තවත් ඉදින් කියනවා නම් කම්මස්සගත සම්මාදිටිය දන්න කෙනාට දකින කෙනාට. මේ වගේ විවිධ නම් වලින් අපිට කියන්න පුළුවන්. සම්මාදිටියේ පළවෙනි පියවර තමයි කම්මස්සගත සම්මාදිටිය කියලා කියන්නේ. මොකක්ද ඒ කියන්නේ? ඒ තමයි මනෝපොබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය. Mind is the foreigner. Mind is chief. Mind made daddy. If someone acts something with a wicked mind, suffering follows him because of impure mind. If someone does something with a pure mind, happiness follows him because of his pure mind. Menna meka tamai, this is the first understanding of listening to the Dhamma, what the Buddha explained. තේ හිත පිරිසිදු යමක් කළොතින් අපට දුක් විපාක විඳින සිද්ධ වෙනවා. අපේ හිත පිරිසිදු අපි යමක් කළොතින් අපට සැප විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේක දැනගත්තු කෙනෙක් දුක් විඳින කැමතිද? ඔහු දන්නම් හිත පිරිසිදු හිටියොත් දුක් විඳින වෙනවා. ඔහු දුක් විඳින කැමති නැහැ. ඔහු හිත ලස්සන තියාගෙන ඉන්නවා. එතකොට මොකක්ද අපේ දක්ෂතාවය කියලා කියන්නේ? What is our skill? Usually we think that if our GPA, grade point average is very high, we are successful, we are skillful. Actually, that is not the real success in our life. Even though our GPA is very high, if someone can make us angry very soon, are you successful? Are you skillful? No. If someone can make you angry very soon, you are not successful, even though your GPA is very high. What is our success? We should be proud of that. Nobody can make me angry. Nobody can make me greedy. Nobody can make me lustful. Nobody can make me ignorant. This is our success. And finally, what is our success? According to Buddhism, if someone has mental problems, it means he is mentally ill. What are the mental illnesses? Anger, jealousy, ignorance, conceit, these are the mental disorders. Buddha says, Buddha showed us the very success in our life. සුසුකංවත ජීවාම යස් ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා. Let's live happily without mental illnesses among the people, those who are mentally ill. There are a lot of people in this society, even though they are physically healthy, they are mentally unhealthy. Among them, we should be healthy mentally. That is why the Supreme Buddha says, let's live happily without mental disorders, without mental problems among the people, those who have mental problems. This is our skill. Buddha has explained the path, how we gain these results, how we attain the highest development of our mind. For that, Buddha has explained the path, sila, samadhi, panya. Sila means practicing five precepts. Samadhi means practicing loving kindness meditation. And panya means practicing mindfulness. These are the three techniques that the Supreme Buddha has explained for our inner peace, for our success, for our happiness. එතකොට පින්නතුනි මෙන්න මේ ගමන් මාගයේදී මෙන්න මේ කම්මස්සගත සම්මාදිට්ඨිය අර සම්මාදිට්ඨියේ පළවෙනි පියවර ඉතාම වැදගත්. අන්න ඒකෙන් තමයි අපට බුදුදහමෙහි මැසේජ් එක හැටියෙන් පේන්නේ. මොකද මැසේජ් එක? සම්බ පාපසකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධකණං ඒතං බුද්ධාන සාසනං. සම්බ පාපසකරණං not to do any evil කුසලස්ස උපසම්පදා practicing good deeds සචිත්ත පරියෝධකණං purifying one's mind and ඒතං බුද්ධාන සාසනං. This is the message of the Buddha. එතකොට මෙන්න මේ මැසේජ් එක අපිට මුණගැහෙනවා. එතකොට මුලදී අපි පංචශීලයෙන් අපි සිල්වන්ත වෙනවා, පස්පවුලින් වැළකෙනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා තවත් ගැඹුරට යනවා. පංචශීලෙනොත් තව ඉහළට ගිහිල්ලා අපට සමාධියට ලැබුණට පස්සේ අරහත්ණගික මාර්ගයේ බැසගත්තට පස්සේ තවත් සීලයක් තමන්ගේ ජීවිතය තුළ ස්ථාපිත වෙනවා. එහෙම කද්ද? පංචශීලයට තවත් කාරණා ටිකක් එකතු වෙනවා. ඔව් ඒ තමයි ආජීව මට්ටමක සීලය. අපි නම් කියලා ආජීව මට්ටමක සීලය කියලා දැන නොගත්තත් අපේ ළඟ નિરાයාසයෙන්ම තවත් කාරණා ටිකක් පිළිහෙටන මොනවද? අර සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවත් එක්ක බොරු කීමෙන් විතරක් නෙවෙයි, කේලම් කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම කියන මෙන්න මේ ටිකිනුත් අපි වැළකෙනවා. ඒ විතරක් නෙවෙයි සම්මා ආජීවා. මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවෙන ජීවිකම් කප්පේති. වැරදි රැකිරක්ෂා වලින් බෙන් වෙලා ධාර්මිකව ජීවත් වෙනවා. බාහ බල පරිජිතේහි සේනාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි. දහඩිය මුගුරු වගුරවල දැහැතේ වීරියෙන් මහන්සියෙන් හරියම්බ කළා. හැම සතියක්ම උපයන. ඒ නිසා මෙහි ඊටාම ප්‍රකට ලිපියක් තියෙනවා. පින්තුන ඇතැම්ද කියවලා තියෙනවා. The world famous letter written by Abraham Lincoln to his son's master, school master. කියවලා තියෙනවද? කියවලා නැති ආදම කියවන්න ගිහලා. The world famous letter written by Abraham Lincoln to his son's school master. මේක තමයි අධ්‍යාපනයේහි අධ්‍යාපනයේ තියෙන ලස්සන ප්‍රකාශය. ඒක print out එකක් අරගෙන දරුවන්ට පේන ගහලා තියන්නේ ඒක. හරියම ලස්සන ප්‍රකාශයක් ඒක. ඒකේ කියනවා දරුවන්ට උගන්වන්නේ කොහොමද කියලා. ඒකේ එක තැනක කියනවා. නිකන් ලැබෙන ඩොලර්ස් 10ට වඩා මහන්සි වෙලා උපයන ඩොලර් 1ේ වටිනාකම මගේ දරුවාට කියා දෙන්න කියලා. නොමිලේ ලැබෙන නිකං ලැබෙන ඩොලර්ස් 10ට වඩා මහන්සි වී උපයන 1 ඩොලර් එකේ වටිනාකම මගේ දරුවාට කියා දෙන්න කියලා මේ ශ්‍රේෂ්ඨ පියතුමා ඒබ්‍රහම් ලින්කන් තමන්ගේ පුතාට නෙවෙයි කියන්නේ, ඒ පුතාට වන්නන පාසලේ ගුරුතුමාට ලියන ලිපියෙන් කියනවා. මෙයාගේ ප්‍රකාශ ගන්න තියෙනවා. මගේ පුතාට පොතේ තියෙන අකුරු ව්‍යාකරණ විතරක් නෙවෙයි, ගහකොළේ අසිරිය, පරිසරයේ ලස්සන, සතුන්ගේ මිහිරි නාදය, ගහකොළේ චමත්කාරය, ගංගා ඇලදියේ ලස්සන මගේ දරුවාට උගන්වන්න කියලා. බලන්න කොච්චර ලස්සන ප්‍රකාශයක්ද. ඒ දරුවාට ධර්මිකත්වයේ නිවැරදි ජීවන පැවැත්ම, සෞන්දර්ය රසස්වාදය, මානව දයාව මේ සියල්ලක් උගන්වන්න කියලා මේ ගුරුතුමාට ලියන ලිපියෙන් සඳහන් වෙනවා. මේක print out එකක් ගන්න අදම ගිහිල්ලා අරගෙන මේක කියවන්න. විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රය ඉන්නවා නම් මේක ඔබ උගන්වන දරුවන්ට මේක කියලා දෙන්න. විශේෂයෙන් ඔබේ දරුවන් ඉන්නවා නම් ඒ දරුවන්ට මේ ප්‍රකාශයේ ලස්සනට ලියලා ලස්සනට print out එකක් අරගෙන ලොකු අකුරෙන් මේක ලස්සනට ගෙදර ගහලා තියන්න. එතකොට පින්නතුනි මෙන්න මේ අපේ අර පංචශීලයේ මුලින් ආරක්ෂා කරලා ආජීව මට්ටමක සීලයට පිවිසලා නිවන් මාර්ගට ඍජුවම වැසගත්තා කියලා කියන්නේ තවත් ඊටත් වඩා සියුම් තැනකට අපි ගිහිල්ලා. ඒ මොකද්ද? ඒ තමයි කරණීයමෙත සූත්‍රය සඳහන් කරනවා. නච කුද්දං සමාචරේකින්චි යේන විඤ්ඤෝ පරිඋපදීයෝ. නුවණැති අය වැරදේ කියන පොඩි හෝ වරදක් නොකරන තරමට තමන් සංවර වෙනවා. We don't do any slight wrong conduct which is concerned by the wise. මේක තමයි ඉහළම ඩිසිප්ලින් එක. එතකොට එක පැත්තකින් ඒබ්‍රහම් ලින්කන්ගේ ලිපිය, අනිත් පැත්තෙන් පින්නතුනි මේ කරණී මෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටිකක් ධර්මන්ට උගන්නන්න. ඒක උගන්නන්න. ඒක හරිම වටිනවා. කරණී මෙත සූත්‍රයේ සිංහල, පාලි, ඉංග්‍රීසි තුනෙන්ම ලියලා එහෙම ලියපු සටහන් තියෙන ඕනම් දෙන්න පුළුවන්. ඒ සටහන print out එකක් අරගෙන ලස්සනට පේන තැනක දරුවන්ට කියලා තියන්නේ ඒක, පෙන්වන්නේ ඒක, ඒකේ වචන කියවන දිනපතා. ඒ ඇති වෙන ಗುಣාංග ටික සප්පෝ, උජෝජ, සෝජෝජ, මොදු, අනතිමානි, සන්තුෂ්සපෝච, සුබරෝච, මෙන්න මේ ಗುಣාංග පින්නතුනි. මේ අපි ලබපු සම්බුද්ධ ශාසනය මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ වටිනාසන සම්පත්තියෙන් ලබන අන අගනා මුතුමිනි කියන්නේ මෙන්න මේ වින්නතුනි. මේ ටික ලබන්න තමයි අපි මේ කාලෙ ඉපදුනේ. මේ ධර්මයේ ලබන්න තමයි ඔබේ දරුවා, ඔබේම දරුවන් ඉපදෙලින්නේ. ඔබ වැනි ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තගේ දරුව වෙල මේ දරුව ඉපදුනේ මෙන්න මේ ධර්මයේ ඔබේ ජීවිතේට ලබා ගන්න පිණිසුයි. ඒ දරුවන්ගේ ජීවිතවලට ලබා ගන්න. ඒ නිසා ඔබේ විශාල වගකීමක් තියෙන යුතුකමක් තියෙනවා. දරුවන්ට අධ්‍යාපන ඉහිලෙම ලබා දෙන්න. ડોક્ટરેટ එක දක්වාම ගන්න කමක් නැහැ. ડોક્ટરેટ එකක් නෙමෙයි දෙකක් ගන්න දෙන්න පුළුවන්. හැබැයි ඊට නොදෙවෙනි විදියට මේ බුදුදහමේ ඉහළම තැන, ඉහළම සාරයේ එසෙන්ස් එක ඒ දරුවන්ට ලබා දෙන්න. ඒ වගේම දරුවන්ට උගන්වන්න ලෝකේ වැඩිම පිරිසකට සේවයක් කරන්න කොහොමද අපි උදව් කරන්නේ කියලා. ඒක වෛද්‍ය වෘත්තියෙන් වෙන්න පුළුවන්, වෙනත් සෞඛ්‍යංශකින් වෙන්න පුළුවන්, අලුත් නිෂ්පාදනයක් ඉදිරිපත් කළ වෙන්න පුළුවන්, මනෝවෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, නැත්නම් දාර්ශනිකයෙක් වෙන්න පුළුවන්, විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. මේ කුමන හෝ ක්‍රමයකින් ඔබ බලන්න ඔබේ දරුවාට වැඩිපුරම පිරිසකට සේවය කරන්න පුළුවන් වෘත්තිය මොකක්ද කියලා. අපි මාසෙට වැඩිපුරම හැකියාවක්කින් දෙයක් උපයන අපි ජීවත් වෙලා මැරෙලා ගියට වැඩක් නැහැ පින්නතුනි. අපි ඊට වඩා දෙයක් අපේ දරුවන්ගෙන් ලෝකෙට වෙන්නට ඕන. අද අප මේ සම්පත් පරිහරණය කරන්නේ මීට කලින් ජීවත් වෙච්ච අය තමන්ගේ සුඛය අත්හැරලා ආත්ම සුඛ පරිත්‍යාගයෙන් කරපු සේවයේ ප්‍රතිඵල තමයි අද අප මේ භුක්ති විඳින්නේ. බලන්න පාරවල් ටික, යාන වාහන, බින්ගෙවල් මේවා කරපු අය පින්නතුනි. ඔව්, තමන්ගේ ජීවිත කැප කරලා ඇතැම් විට තමන්ගේ දරුවෝ ටිකෙන් ඈත් වෙලා දුර ගිහිල්ලා ඉඳලා මාස ගණන්, අවුරුදු ගණන් කැප වෙච්ච අයගේ මහන්සිය තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. ඔබේ කරාමේ හරියම වතුර ටික එන්නේ, ඒ වතුර ටික ඇතැම් විට එන්නේ හැතැම් 1000ක් 1500ක් දුර ඉඳලා එන්නේ. ඒ ඇවිල්ලා තමයි ඔබේ පිපාසයෙන් නිවන්නේ. ඒකට බොහෝ දෙනෙක් මහන්සියලා තියෙනවා. ඒ ඩෑම් එක හදපු පුව ඩෑම් එක හෝ ඒ ඩෑම් එක තැන ඉඳලා ඒ ඇලවල් දොලවල් හරහා බට හරහා ඇවිල්ලා පිරිසුදු කරලා සැතපුන් දහස් ගානක් දුරකට ගෙවාගෙන ඔබේ පිපාසයෙන් නිවන්න එන්නේ නිකන් නෙවෙයි. ඒ බොහෝ දෙනෙක්ගේ දහඩිය කඳුල ශ්‍රමය මතින් ඔබේ ළඟට එන්නේ. අන්න එහෙම වෙනකොට ඔබට යුතුකමක් තියෙන ඔබේ දරුවට ඒක කියලා දෙන්න. ඔබ මේ වගේ සම්පත් ටිකක් අද මේ විඳින්නේ ලබන්නේ බොහෝ දෙනෙක්ගේ මහන්සිය. ඒ නිසා ඔබත් දුවේ පුතේ මහන්සි වෙලා ඉගෙන ගත්ත දවසට ඔබත් ලෝකෙ වෙනුවෙන් දෙයක් කරන්න. ඔබත් මේ මානව සමාජය වෙනුවෙන් මානව දයාවෙන්, සත්ව කරුණාවෙන් මේ සත්ව වර්ගයා කෙරෙහි, මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි සතා සිව්භාවට, ගහකොළට, බාහිර පරිසරයට, මේ වාතයට, උෂ්ණත්වයට, මේ සියල්ලටම අප විසින් යහපත කළ යුතුයි. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ දහමක් පිළිපද නැහැටියට අපේ මානසිකත්වය බොහොම ඉහළ මට්ටමින් තියෙනට ඕන. අපි හැම දිනෙකම බෝසත්වරු. බෝසත්වරු කියන්නේ බුදු වෙන අය විතරක් නෙවෙයි, රහත් භාවයට පත් වුණත් එයත් බෝසත් කෙනෙක්. එයත් බෝධිය ප්‍රාර්ථනා කරන කෙනෙක්. එයත් ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින කෙනෙක්. ඒ නිසා අපි හැම දිනෙකම බෝසත්වරු. ඒ නිසා බෝසත්වරුන්ගේ ප්‍රධාන ලක්ෂණය තමයි මෛත්‍රිය කියන එක, මහා කරුණාව කියන එක. අන්නේ මහා කරුණාව කියලා කියන්නේ අපි ලෝකේ වැඩි පිරිසකට යහපත කරන අය වෙන්නට ඕන. ඒක ආහාර පාන විතරක් නෙවෙයි, විශේෂයෙන් මේ දර්ශනය, මේ බුදුදහම ලෝකෙට අපි ගෙන යන්නට ඕන. අපිට කරන්න පුළුවන්. ඒ වගේම අපේ තියෙනවා. අන්නේ ඉහළම දර්ශනය තමයි මෙන්න මේ සම්මාදිට්ඨියෙන් දෙවනි පියවරෙන් අපිට කියලා දෙන්නේ. සම්මාදිටිය මුල් පියවරින් කම්මස්සකතා සම්මාදිටිය කියලා දීලා අපි අර සිල්වන්ත වෙලා මෛත්‍රිය වඩලා වර්තමානයේ තුල අපි හිත තියාගෙන අපේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර තුල අපි නිතර සිත තියෙන්න ඕන. ශරීරය, කය, නැත්නම් ආනාපාන සතිය, සතර මහා භූත රූප, ධාතු මනසිකාරය, නවසීවතික, දෙතිස් ගුණ පාදිය මෙන්න මේ ශරීරයේ සැකස්ම ගැන යම්කිසි අවධානයකින් අපි ඉන්නට ඕන. එහෙම ඉන්න ගමන් තවත් ගැඹුරට ගිහිල්ලා අපි වේදනාසු වේදනපස්සී විහෙරති කියපු විදියට වේදනා ගැන අපේ සිතට කයට දැනෙන වේදනා ගැනත් නිතර අවධානයෙන් ඉන්නට ඕන. ඒ වගේම චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියපු විදියට සිතේ සිත අනුව බලමින් වාසය කරන්න ඕන. ඒ වගේම ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ධර්මයන් ඒ ධර්මයන්ව බලමින් වාසය කරන්න ඕන. මෙන්න මේ විදිහට අපි ටිකෙන් ටික මේ සතිපට්ඨානයේ ගැඹුරට යනවා. ඇයි අප මේ සතිපට්ඨානයේ ගැඹුරට යා යුත්තේ? යා යුත්තේ ප්‍රඥාවේ ඉහළම තැන සාක්ෂාත් කරන්න. ප්‍රඥාවේ ඉහළම තැන කියන්නේ මොකද්ද? ඇසට රූපයක් දකිනකොට කනට ශබ්දයක් ඇහෙනකොට අපි ඉන්නේ මොන ස්වභාවයෙන්ද කියන එක තේරුම් ගැනීම. ඔබට දැන් යම් කිසි දෙයක් මතක් වෙනවනේ. අපි කියමු ඔබ ශ්‍රී ලංකාවේ හිටපු ගෙදර කියලා. ඔබ ඉගෙනගත්තු පාසල කියලා. ඔබේ අම්මා තාත්තා කියලා. යම් කිසි දෙයක් ඔබට මතක් වෙනකොට මතක් වෙන්නේ කොහොමද? මතක් වෙන්නේ රූපයත් එක්ක නේද? එතකොට බලන්න ඒ රූපයත් එක්ක මතක් වෙනකොට ඔබේ හිත තියෙන්නේ ඒ රූපයත් එක්ක එකට මිශ්‍ර වෙලා රූපය තුල බැසගෙනද හිත තියෙන්නේ? නැත්තම් ඒ රූපේ මතක් වෙනකොට ඔබ දන්නවද ඇත්තටම ඔබ මේ අවස්ථාවේ සිහි කරන්නේ ඇත්තම රූපය නෙවෙයි ඒ නිරුද්ධ වෙච්ච රූපය පිළිබඳව මනංච පටිච්ච ධම්මේ චුප්පංජිති මනෝවිඤ්ඤාණං කියන අවස්ථාවෙන්ද ඔබ ඉන්නේ? දෙවෙනි අවස්ථාවේ නෙවෙන්නේ නේද? ඉන්නේ මුල් අවස්ථාවේ නෙන්නේ. යම් කිසි කෙනෙක් රූපයක් මතක් වෙනකොටම මතක් වෙන්නේ කොහොමද? ඒ රූපයත් එක්ක එකට මෙහෙමෝ තින්න වගේ තමයි මතක් වෙන්නේ. අන්න ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක තමයි භවය කියලා කියන්නේ. භවපච්චා ජාති. ඒ භවය කියන්නේ නැවත උපතකට යන්න සීලම වපසරිය මේ සූදානම් කරගෙන ඉන්නේ. අන්න ඒ මානසිකත්වයේ ඉන්නකොට අපිට අපුඤ්ඤාභි සංකර කරන්න පුළුවන්. ඒ වගේම පුඤ්ඤාභි සංකර කරන්න පුළුවන්. ආනෙන්ජාභි සංකර කරන්න පුළුවන්. අපි පින්කලත් අපි ඉන්නේ කොහොමද? අවිද්‍යා පත්‍යා සංඛාරා කියන පදනමේ තමයි අපි ඉන්නේ. එතකොට ඒකේ ස්වභාවය කොතින් දවසන් වෙන්නේ? භවපච්චා ජාති, ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව. ඔබට ඔබේ දරුවා මතක් වෙනකොට බාහිර පේන රූපේ ඔබ මේ හඳුනාගන්නේ කියලා හිතුවොත් ඔබ ඉන්නේ දුක සමගයි ඉන්නේ. අද මේ මොහොතේ ඔබට දුකක් නැති වෙන්න පුළුවන්. හැබැයි අනාගතේ විඳින තියෙන සියලු දුක් ටිකත් එක්ක ඔබ ඉන්නේ. ඇයි ඒ? ඒ දරුවා වෙන් වෙන දවසට වෙනස් වෙන දවසට එන දුක් ටික ඔබට අනිවාර්යෙන් වෙනවා. ඔබේ දරුවා ඔබ කොච්චර කීකරු හදාගත්තත් එක්කෝ දරුවා ඉඳිද්දී ඔබට මේ ජීවිතයෙන් සමුගන්න වෙනවා. නැත්තම් ඔබ ඉඳිද්දී දරුවාට මේ ජීවිතයෙන් සමුගන්න වෙනවා. මේ දෙකෙන් එකක් වෙනවා. මේ දෙකම වෙන්නේ නැහැ කියලා කියන පුළුවන්ද? මේකින් දෙකේ එකක් අනිවාර්යෙන් වෙනවා. එක්කෝ දරුවා ජීවත් වෙන ඉඳිද්දී ඔබට ජීවිතයෙන් සමුගන්න වෙනවා. නැත්තම් ඔබ ජීවත් වෙන ඉඳිද්දී දරුවා ඔබේ ජීවිතයෙන් සමුගන්නවා. ඇතැම් විට දරුවාගේ හත් දවස් දාණය, තුන් මාස දාණය, අවුරුද්ද දාණය, අවුරුදු දෙකේ දාණය දෙන්නත් ඒ සමානයි. ඒ දෙනෙකෙන මේ ගැටලුව ඒත් එක තියෙන අනිත් සියලු දුක් ටික අපිට විඳින්න වෙනවා. අන්න ඒ නිසා අන්න ඒ දුක් ටිකෙන් ඒ අනාගතයේ එන දුක් ටිකෙන් අද දවසේම නික්මෙන මාර්ගයක් බුදුහමෝ දේශනා කළා. එහෙනම් කොහොමද ඒක කරන්නේ? ඒ කරන්නේ දරුවා අනිත්‍ය බලන එක නෙවෙයි. දරුවා අනිත්‍ය කියලා බලන්නේ කියලා බුදුහමෝ කෝය දේශනා කරන්නේ නැහැ. ගහකොළ අනිත්‍යයි. මේ අනිත්‍ය කියලා දේශනා කළේ නැහැ. දේශනා කළේ මොකද්ද? ඇහ අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි. ඒ වගේම කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඤ්ඤාණ අනිත්‍යයි. නාසය අනිත්‍යයි, ගන්ධ අනිත්‍යයි, ගහන විඤ්ඤාණ අනිත්‍යයි. දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, ජීවහ විඤ්ඤාණ අනිත්‍යයි. කය අනිත්‍යයි, රූප අනිත්‍යයි, නැත්නම් පොට්ටාභ අනිත්‍යයි, කාය විඤ්ඤාණ අනිත්‍යයි. මේ සියල්ලක්ම හේතු ඇති කල්ලි හටගෙන හැම වෙලාවෙම හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. අපට ඇහැ දල්වන බලන මොහොතේ අන්න ඒ රූපය තමයි අපේ ජීවිතේ. කනෙන් ශබ්දයක් අහනවනම් ඒ අහන මොහොත තමයි අපේ ජීවිතේ. එක මොහොතක ඒ කාරණාවක් විතර අපේ ජීවිතේ තියෙන. ඔබේ දරුවා ගැන හිතන මොහොත ඔබේ සමස්ත ජීවිතේම දරුවා වෙලා තියෙන. ඔබේ අම්මා ගැන සිහි කරන වෙලාව ඔබේ සමස්ත ජීවිතේම අම්මා වෙලා තියෙන. ඔබේ ශරීරය ගැන හිතන මොහොත සම්පූර්ණම ඔබේ ජීවිතේලා තියෙන ඔබේ ශරීරය. ඔබ වෙනත් කෙනෙක් ගැන සිහි කරනකොට, වෙනත් දෙයක් ගැන සිහි කරනකොට අන්න ඒ දේ තමයි ඔබේ සමස්ත ජීවිතයේම මොහොතට. ඒ විතරක් නෙවෙයි. තවත් විශේෂ ප්‍රකාශයක් බුදුදහමේ සඳහන් කරනවා. අපේ ඇසට රූප විඥානය ආවට, අපේ කනට ශබ්ද විඥානය ආවට අතීත කර්ම විපාක විදියට වර්තමාන මොහොතේ මේ අත්දැකීමක් අපට ලැබෙනවා. හැබැයි ඒක නිතරම හඳුනාගන්නේ ඒ මුල් අවස්ථාව නිරුදුනට පස්සේ. ඒ නිසා සඳහන් කරනවා න පංචහි විඥානේ හි කිංචි ධම්මං පටිවිඥානාති අඤ්ඤත්‍ර අබිනිපාතමත්තා කියලා. We are unable to recognize anything through five consciousnesses in this contact. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී දේන් දෙයක් ගැන සම්පූර්ණයෙන්ම හඳුනා ගන්න බෑ. නිතර මේ දේ හඳුනාගන්නේ මනෝ විඤ්ඤාණයෙන්. මනෝ විඤ්ඤාණයෙන් යමක් හඳුනා ගන්නකොට මොකද තත්වය? ඒකට පාදක වෙච්ච අර මුල් විපාකමට මේ ස්කන්ධ ටික ඉතුරු නැතුවම නිරුද වෙලා තියෙනවා. එතකොට අපි ජීවත් වෙන මොහොත කියලා කියන්නේ අපි හිතන්නේ හැට රූප දකින්න අවස්ථාව කියලා. එහෙම අවස්ථාවක් තියෙන විපාක මට්ටමේ. හැබැයි ඇත්තටම අපි ජීවත් වෙනවා කියන්නේ ඒ ඇහැට දකින්න රූපය තේරුම් ගන්න අවස්ථාව. ඒ තේරුම් ගන්න අවස්ථාව කියන්නේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජිතේ මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව. එතකොට අපිට සුගතිය ළඟන්නේ මේ දර්ශනේ ඔන්නේ. අපිට පුඤ්ඤාභි සංඛාර රැස් කරන්නවත් ආනෙන්ජාවි සංස්කාරයස් කළ අරුපාචර ලෝකේ යන්නවත් මේ දර්ශනේ ඕනේ. මේ දර්ශනේ ඕනේ අවිජ්ජායත්වේම අසීස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා මෙන්න මේ සඳහන් කරන පටිසම්පාද චක්‍රයෙන් සම්පූර්ණ නිදහස් වෙලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසා නිරුජ්ජಂತಿ කියලා මෙන්න මේ සකල විද දුක් සමුදාය නිදහස් වෙන්නයි මෙන්න මේ දර්ශන අවශ්‍ය. එතකොට මේ දර්ශනය කියන්නේ මොකක්ද ඇත්තටම? ඇහැට රූපයක් දකිනකොටම අපි දක්ෂ වෙනවා. රූපේ නැහැ කියන්නේ නැහැ, රූපය තියෙනවා. හැබැයි ඒ රූපේ තේරුම් ගන්න මනෝවිඤ්ඤාණ අවස්ථාවේ. අපි නිතරම මේ සඳහා සඳහන් කරන උදාහරණයක් තියෙනවා. අපි බොහෝ බණවලදී මේක කියනවා. අපි කෑම ටිකක් කනකොට, අපි කෑම පිඟානක කෑම ටිකක් දමාගෙන කනකොට, අපේ දිවට රසයක් දැනෙනකොට අපිට පේන පිඟාන දින කෑම නෙනේ. අපි හිතන්නේ දිවට රසයක් දැනෙනකොට රස දැනෙන පිඟාන දින කෑමයි කියලා නේද? කල්පනා කරලා බලන්න මේ මොහොතේ ඔබේ දිවට රසයක් දැනෙනවා නම් ඒ රස දැනෙන පිඟාන දින කෑමද? හොඳට හිතලා බලන්න මේක. ඔබට මේ මොහොතේ දිවට රසයක් දැනෙනවා නම් රස දැනෙන්නේ මේ මොහොතේ පිඟන තියෙන කෑමද? නෑනේ, මීට කලින් පිඟන තිබිච්ච කෑම. ඔව්, දැන් මේ කෑම කොහෙද තියෙන්නේ? දැන් කටේ නේ තියෙන්නේ. එතකොට දැන් මේ කටේ තියෙන කෑම අර පිඟානේ තියෙන කෑම වගේ ලස්සනද? ඔන්න බලන්න පින්නතුනේ, අපි වාක් හිතන් හිටිය අපි බුද්ධිමත් කියලානේ. මේක කියනකම් ඔබට කවදාවත් හිතලා තියෙද කටේ රසක් දැනෙනකොට ඒ රස දැනෙන්නේ අර කෙනත් එක්ක මිශ්‍ර වෙලා කටේ තියෙන කෑම ටිකේ කියලා ඔබට නිකන්වත් ඒ චිත්‍රයේ ඒ රූපේ හැට පෙන්ල තියෙනවද? නිකමටවත් නැහැ නේ. ඇත්තටම යථාර්ථයත් මේක නේ. මේක උදාහරණයක් විතර හැත්තේ, මේක තවත් ගැඹුරට යනවා. ඒතර මම කියන්න උත්සාහ කළේ මේ සරල උදාහරණයක්. එතකොට අපිට කවදාකවත් හීනෙන්වත් හිතෙන්නේ නැහැ මේ රස දැනෙන්නේ මේ කෙලත් එක මිශ්‍රලා තියෙන කැමරට ගියේ කියලා. අන්න ඒ වගේම තමයි මේ දරුවා ඉස්සරහට පේනකොට මේ පේන එකත් අර ප්ලේට් එකේ තියෙන කැම වගේ. එහෙනම් දරුවා හඳුනා ගන්නවා කියන එක මොකද්ද? ඒ දරුවාගේ තියෙන ගති ලක්ෂණ ටික, දරුවා කරන දේවල්, ඒ ඔක්කොම මේ මතකයේ කියන එක මොකද්ද? ඒ ටික මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව. දරුවා පිළිබඳව ඔබ දැකපු, අහපු, ස්පර්ශ කරපු, සුවඳ විඳපු ඒ ටිකත් එක්ක මිශ්‍ර වෙච්ච අර නිරුද්ධ වෙච්ච දේ පිළිබඳව එය පදනම් කරගෙන හට ගන්නා වූ සංඥා වේදනා දෙක ඕ මන ආයතනයෙන් සිහි කිරීම වශයෙන් මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව තමයි ඔබ දරුවා තේරුම් ගන්නවා කියන අවස්ථාව. ඒ නිසා ඔබට යන්න පුළුවන් මාර්ග දෙකක් තියෙනවා. ඔබට ඕන නම් දරුවට උදව්පකාර කරලා උගන්වලා දරුවා සාර්ථක කරන්නත් පුළුවන්. ඒ වගේම දරුවත් එක පින්දහම් කරලා මේ ලෝකයක් තියෙනවා කියලා හිතලා සුගතිගාමි වෙන්න පුළුවන් ඔබට. හැබැයි එහෙම වුණත් ඔබ නැවත භවයට එනවා. භවයට ආවොතින් ජරා මරණත් එක්ක අපි ඉන්නේ. ඒ වගේම තවත් යන්න පුළුවන් පියවරක් තියෙනවා. කොහමද? දරුවට ඔබ උදව් දෙකක් කරලා දරුවට උගන්වලා දරුවත් හොඳ දැනට යමලා මෙන්න මේ දර්ශනයත් එක්ක වාසය කරලා ඔබට අර යුතුයකම් ටික කරන ගමන් දරුවගෙන් එන සියලුම දුක් ටික නිදහස් වෙන තුන. එතකොට මෙන්න මෙතෙන්ට තමයි බුදුදහමේ මඟ පෙන්වන්නේ. දරුවට කරන යුතුයකම් ටික කරන්න. ඒ යුතුයකම් ටික කරන විදිය තමයි සිංහලවද සූත්‍රෙන් කියලා දෙන්නේ. ඒ දරුවත් එක පින්දහම් කරන්න. ඒ පින්දහම් කරන විදිය තමයි මංගල සූත්‍රය කියන්නේ. මාතාපිත උපට්ඨානං දානංච ධම්මචර්යාච ආරති විරති පාපා කතඤ්ඤතා කාලේන ධම්මසවණං කාලේන ධම්මසාකච්ඡා. මෙන්න මේ හොඳ දේවල් දරුවත් එක්ක හොඳ දේවල් කරන්න. එතකොට මේ ජීවිතය සාර්ථකයි. පරලෝකයේ තැතමිටේ දරුවම ඔබට සසරේ දෙමුණ ගෙනවා පින්කම් කළා. හැබැයි පිනතුනි, අප මේ ලැබපු ශන සම්පත්තිය කියලා කියන්නේ දුර්ලභ මනසාත්ම භාවය කියලා කියන්නේ අප ඊට වඩා පියවර යනට ඕන. ඒ පියවර මොකද්ද? අර අපි සඳහන් කරපු මේ දර්ශනය අපේ ජීවිතය බලපත් කර ගන්නට ඕන. එතකොට ඇහැට රූපයක් පේනකොට අපට නුවණින් තේරුම් ගන්න පුළුවන් නම් මම මේ තේරුම් ගන්නේ නිරුද්වේච්ච රූපය මනෝවිඥාණයෙන් කියලා අපි අර ස්පර්ශ සමුදයාන්තේ නැමැති ඒ අස්කන්නාසාද ඉන්ද්‍රිය වලින් දැකපු දේ ඇතයි කියන ගන්න අවිද්‍යාසඟ සංතේ ඉඳලා ස්පර්ශ නිරෝධයන්තයට අපි පියවර නගනවා. අපි නිරෝධය දකිනවා. මෙන්න මේ නිරෝධය දැකීම තමයි සමුදය වැදගීම තමයි බුදුදහමේ හැටියට ඉහළම කුසලයේ විදියට දේශනා කරන්නේ. අන්නේ කුසලයේ සජීවී කරගන්න වැඩපිළිවෙලේ ප්‍රධානතම අංගය සතර සතිපට්ඨානය. ඒ සතර සතිපට්ඨානයේ ප්‍රධානතම අනුශාසනය තමයි මොකද්ද? ආනාපාන සති භාවනා. ඔන්න පින්නතුනි, මේ ටික ඔක්කොම අහලා අපි ආයුතු ඉහෙළම ප්‍රැක්ටිස් එක කියන්නේ මොකද්ද? සෝ සතෝ වාස සති දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමිති පජානාති. රස්සං වාස සන්තෝ රස්සං අස සාමිති පජානාති. රස්සං වා පස්ස සන්තෝ ප්‍රසන්පස්සාමිති පජානාති. මේ ආස්වාස් ප්‍රස්වාසයට හිත තියෙනවා. ප්‍රසන්ට් මොමන්ට් එකේ ජීවත් වෙන ඉහිරම් ටෙක්නික් එක සහ අනිත්‍යතාවය මෙනෙහි කරන දුකෙන් නිදහස් වෙන භාවනා කමඨහන් වල ප්‍රධානතම අනුශාසනය තමයි ආනාපානසති භාවනාවක් කියලා කියන්නේ. ඒනිසා ඔබේ සාර්ථකත්වය කියලා කියන්නේ. දැන් බලන ඔබේ සාර්ථකත්වය කියන්නේ මොකද්ද කියලා. අද දිනේ ඔබේ සාර්ථකත්වය වෙන්නේ ඔබේ වාහනය, ඔබේ ගෙදර, ඔබේ දරුවන්ගේ අධ්‍යාපන සුසුකන් ටික නේද? ඔබේ රූප සම්පත්තිය. අද දවසේ ඔබේ සාර්ථකත්වය මේක නේද? ඔබ ලැබපු අධ්‍යාපන සුසුකන් ටික, ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය, ඔබ පාවිච්චි කරන වාහනය, ඔබේ ගෙදර, මේ ටික නේ. මේ සාර්ථකත්වය තමයි. නමුත් වෙනතන බුදුදහමේ ඇදී තියෙන සාර්ථකත්වය කියන්නේ මොකද්ද? මෙන්න මේ ලෝකෝත්තර දර්ශනයත් එක්ක ඔබ ආනාපාන සතිය තුල සතිමත් වෙන්න දවසකට විනාඩි කීයක් ඔබට හැකියාව තියෙනවද? මෙන්න මේ අවසාන හුස්ම ටිකත් එක්ක සිහින් ඉඳීම තමයි අපේ ජීවිතයේ අවසාන මොහොතේ සාර්ථකත්වය කියලා කියන්නේ. අපිට කොච්චර දේපළ තිබුණත් දරුවෝ හිටියත් අන්තිම මොහොතේ වෙනුවට පිනතුණේ ඒ කිසිම දෙයකින් අපට සැනසීමක් නැහැ. අන්තිමටම අපි පොරබදිනේ කාත් එක්කද? අපේ හුස්ම ටිකත් එක්ක. අන්නේකට වහා වහාම සූදානම් වෙන්න. ආදාදම සූදානම් වෙන්න. ඔබේ දරුවා ඉඳිද්දිම, ලස්සනට ඉඳිද්දිම, ඔබත් නිරෝගී ඉඳිද්දිම පුළුවන් තරම් ඉක්මනින් මෙන්න මෙතෙන්ට ඔබ සාර්ථක වෙන්න. දරුවාත් එක මානස ආනාපාන සතිය ප්‍රැක්ටිස් කරන්න. මේ ආනාපාන සතියේ හිත තිබීමත් එක්කම පින්නතුනි ලෝකේ ඉහෙළම සතුට අපි ලැබෙන ගන්නවා. අන්න එදාට තමයි අපි සතුට විඳින්න පටන් ගන්න පින්නතුනි. එතෙක් අපි සතුට විඳිනව නෙවෙයි. එතෙක් අපි සතුට හොයමින් යන්නේ. එන් බැහැර හොයන කිසිම සතුටක් පින්නතුනි නියම සතුටක් වෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම දුකෙන් කෙරවර වෙනවා. වැඩි දෙයක් තියා අපේ රූපය ගැනවත්, අපේ රූපයේ ලස්සනයි කියලා හෝ අපි සෑහීමකට පත් වෙ ඉන්නවනම් අපි අවසන් වෙන්නේ දුකෙන් සැපෙන්ද? දුකෙන් අවසන් වෙන්න පුළුවන්. අපිට මේ ලස්සන තියෙන ශරීරය හැමදාම මෙහෙම නෑ. ටිකෙන් ටික මේක දුර්වල වෙගෙන යනවා, ලෙඩ දුක් වෙනවා. මෙහෙම ජීවිත ගත කරන අය අපි. අපේ රූපය ගැනවත්, අපේ මේ නිරෝගී භාවය ගැනවත්, අපේ ශරීරය ගැනවත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ වෙනද. නමුත් අපේ හුස්ම ගැන අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇයි ඒ? අපේ අන්තිම සුසුම් පොද දක්වාම පිවිසු මේ හුස්මත් එකයි ඉන්නේ. අන්නේ හුස්මට සතිමත් බව එකතු කළොත් අපි තමයි ලෝකේ ඉන්න සතුටෙම ඉන්නේ. අන්න එතෙන්ට අපට හිත නිස්සේ සතිමත් බව සිහිය පිටවා ගන්න පුළුවන් වුණොත් මේ ලෝකයේ තියෙන සියලුම සම්පත් එක අපේ ඇස් දෙක ඉදිරිපිට ගෙනල්ලා තිබුණත් අපිට ඊට වඩා වටින්නේ අපේ මේ ආනාපාන සති භාවනා පිණිස. එදාට බාහිර ලෝකේ කිසිම දෙයක් අපට වටින්නේ නැහැ. ඇයි ඒ ඊට වටිනා දෙයක් අප විසින්ම ගොඩනගාගෙන තියෙන්නේ. අන්නේ සියයේ මුස්ම ගැනීම පිට කිරීමෙන් ආරම්භ කරන මේ ආධ්‍යාත්මික ගමන් මඟ මේක ක්‍රමානුකූලව පියවර 16ක් කරා ඉදිරියට යනවා. දීගම්වා, රස්සන්වා, සම්බකය පරිසංවේදී, පස්සම්බයං කාය සංඛාරං, ඊළඟ පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී, පස්සම්බයං චිත්ත සංඛාරං, කොහොම ගිහිල්ලා අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සංගානුපස්සී ආදී වශයෙන් අපි ඉහෙරටම යනකොට අනිච්චානුපස්සී විහෙරති අස්සසිස්සාමිති සික්ඛති. අනිච්චානුපස්සී විහෙරති පස්සසිස්සාමිති සික්ඛති. හුස්ම ගැනීම පිට කිරීමත් එක්කම අපි ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් ධාතු වශයෙන් බලන්න පුළුවන්. නැත්නම් රූපය අනිත්‍යයි වේදනා සංඥා ආදී වශයෙන් ස්කන්ධ වශයෙන් බලන්න පුළුවන්. ඇස රූපය ආදී ආයතන වශයෙන් බලන්න පුළුවන්. නාම රූප විඥාන වශයෙන් බලන්න පුළුවන්. මෙන්න මේ දේත් එක බලනකොට අපි සම්පූර්ණයෙන්ම මේ අපි ස්පර්ශ කරපු භෞතික ලෝකයේ නිරුද්ධත්වයෙන් නුවණින් ස්පර්ශ කරනවා. නුවණින් ප්‍රත්‍යක්ෂ කරනවා. අපි මේ සියල්ලක්ම කරමින් පින්නතුනේ. හිතන්න එපා අපි සාමාන්‍ය ප්‍රායෝගික ලෝකයට අපි පිටුපානවා කියලා. ඒ ලෝකෙන් ඉවත් වෙනවා කියලා. මේ දර්ශනයෙන් ඉන්න කෙනා තමයි පින්නතුනේ වැඩිපුරම අතුගාන කෙනා. වැඩිපුරම පිඟන් හොදන කෙනා. වැඩිපුරම කෑම් වෙන කෙනා. වැඩිපුරම පයින් යන කෙනා. වැඩිපුරම අනිත්‍යයට උදව් කරන කෙනා. වැඩිපුරම අම්මට තාත්තට සලකන කෙනා. වැඩිපුරම ලෙඩුන්ට උපස්ථාන කරන කෙනා. වැඩිපුරම අසරණ දරුවන්ට පිහිට වෙන කෙනා. මෙයා සාමාන්‍ය ලෝකෙන් බැහැර වෙන්නේ නැහැ පින්නතුනි. සාමාන්‍ය ලෝකෙන් පලා යෑමක් නෙවෙයි මේ. මේ තැනැත්තා තමයි ලෝකයේ වැඩිපුරම පිරිසකට සලකන කෙනා. ඔහු අභ්‍යන්තර වශයෙන් මේ දර්ශනයෙන් මේ පුහුණුවෙන් භාවිතයෙන් ඉන්න ගමන් සැබෑ ලෝකයේදී මේ මුළු ලෝකයේම තමන්ගේ දරුවන් කියන හැඟීමෙන් ඉඳගෙන ඔහුට මොකක් කත්ම කරන්න බැරි නම් අඩු ගන්න කොස්සා කරගෙන පාරේ දිගටම පේන තෙක් මානේ අතුගාගෙන යයි. ඇයි තමන්ට මෙච්චර වටිනා දහමක් ලැබිච්ච මොහොතේ මල් ලෝකෙට මොකක් හෝ දෙයක් කරන්න ඕන කියලා. ඒ තරම් සතුටක් ඔහුට ඇති වෙනවා. ඔහුට හිතෙන දවසේ පැය 24ම නොනිදා නොමිලේ වැඩ කරත් ලෝකයට තමන් මේ නයින් ගෙවෙන්න බෑ කියලා. ඒ තරම් මහා මෙරක් ඔබට ලෝකෙන් ලැබිලා තියෙනවා. මේ නවීන තාක්ෂණයේ පහසුකම් යාන වාහන විතරක් නෙවෙයි සාරසංගේ කලබලක්ෂයේ අත්දැකීමක් වසර 2500ක පරිශ්‍රමයක ප්‍රතිඵලයක් මේ දර්ශනය කියලා කියන්නේ. ඒ දර්ශනය, ඒ භාවිතය මුළු කල්පයක් තුළ ලෝකයේ පහළ වෙන මේ අසිරිමත් දහම ඔබට ලැබෙනකොට ඔබ තමයි ජීවිතයේ සතුටේ මිනකෙන බවට පත් වෙන්නේ. අන්නේ සතුට පිරී ඉතිරි යනකොට ඒ සතුටෙන් මුළු ලෝකයක් සංසවන්නට ඔබ ඔබේ සියලුම ශක්තිය, ඔබේ කායික ශක්තිය, මානසික ශක්තිය, රූප සම්පත්තිය, ඔබේ කටහඬ, ඔබේ දරුවන්, ඔබේ සම්පත් මේ සියල්ලක්ම මේ සම්බුද්ධ ශාසනයත් මේ සද්ධර්මයන් සජීවී කරන්නට මේ සද්ධර්මයේ ලෝකයේ තවත් බොහෝ කයක් ගෙන යන්නට ඔබට දක්වන්න පුළුවන් ඉහළම දායකත්වය ඔබ විසින් දක්වන. ඒ නිසා පින්නතුනේ ධර්මයේ පුහුණුව කියන්නේ අර පංචශීලයෙන් ආරම්භ කරන මේ ගමන් මඟ මෛත්‍රී භාවනාවෙන් තවත් ශක්තිමත් වෙලා සතිමත් භවෙන් තවත් ස්ථාවර වෙලා ආරස්නගික මාර්ගයෙන් වනාත්ම සංවර්ධිත වෙලා ආනාපානස්ති භාවනාවෙන් නිවි සැන්සෙන මාවතට පිවිසෙලා මේ මුළු ලෝකය ඒක නිස්කන්ධ පංචකය හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ දර්ශනය තුළ වාසය කරනවා. ඒ වාසය කරන කෙනා ඔහුගේ සතුට තියෙන මේ මොහොතේ ඔහු දන්නව ඕනම කෙනෙක් යමක් සිහි කරනකොට ඒ සිහි කරන්නේ අතීතයේ නිරුද්ධ වෙච්ච දෙයක්. එයා ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්, මියගිය කෙනෙක් වෙන්න පුළුවන්. ජීවත් වෙන කෙනෙක් ඔබ සිහි කරන සිහි කරන්නේ අතීතයමයි, මියගිය කෙනා සිහි කරන්නේත් අතීතයමයි. ඔබ මේ මොහොතේ ඔබ ඉස්සරහා පේන මේ රූපය ඔබ සිහි කරනකොට ඔබ තේරුම් ගන්නේ නිරුද්ධ වෙච්ච රූපය. අර බත් පිඟාන ඉස්සරහ තියාගෙන රස දැනුණා වගේ ඔබ මේ මොහොත ඉස්සරහ දැකින රූපය මේ දැන් පේන රූපයක් කියලා ඔබ හිතුවට ඔබ මේ ඔබේම මනෝවිඤ්ඤාණයේ තිරම නැස්තාව. ඔබට මේ ඇහෙන බනපද ටික ඔබ හිතුවට මේ වර්තමාන මොහොතේමට ඇහෙන්නේ කියලා. වර්තමාන මොහොතේ ශබ්ද රූපේ කනට පරිතර වෙනවා. හැබැයි ඔබ තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය. එතකොට මෙන්න මේ දර්ශනීය සමස්තයක් ලෙස අපේ ජීවිතය තුළ ස්ථාවර කරගන්න පුළුවන් නම් මෙන්න මේ ඉන්ද්‍රිය සංජානනය සහ ඉන්පසුව ඇතිවන අවබෝධය කියන මෙන්න මේ දෙක අතරේ තියෙන පරතරය කොයි තරම් දුරට අඩු කර ගන්නවද කියන එක මතයි අපේ ආධ්‍යාත්මික දියුණුව තීරණය වෙන්නේ. එතකොට මෙන්න මේ පරතරය අඩු කරන්න තමයි සමත විපස්සනා කියන භාවනා දෙක තියෙන්නේ. මෙන්න මේ කිරිසාට එක ගැන ලස්සන විස්තරයක් මජ්ක්‍ධිම නිකාය අවසාන සූත්‍රයේ වෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දැක්වෙනවා. ඇසට රූපයක් පෙනිලා ඒ පේන රූපය ගැන ඇතිවන මනාප අමනාප බව දුරු වෙන්න මේ ධර්මයේ පුහුණු වෙන කෙනාට ගත වෙන කාලය කොච්චරද කියලා. හැඩ රූපයක් පෙනිලා ඇතැම් විට අපට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්, අකමැත්තක් ඇති වෙන්නත් පුළුවන්. ඒ කැමැත්ත හෝ අකමැත්ත කියන දෙකම ඇති වෙන්නේ අවිද්‍යාවත් එක්ක. හරියට ප්‍රඥාවෙන් විද්‍යාවෙන් ඉන්නවා නම් කැමැත්තක්වත් අකමැත්තක්වත් ඇති වෙන්නේ නැහැ. උපේක්ෂාවටපත් වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙකුට ඇතැම් විට සිහිය චුට්ටක් හරි මිස් වෙලා කැමැත්තක් අකමැත්තක් සල්ප මොහොතකට හරි ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔය කියලාම ප්‍රැක්ටිස් එකෙත් ඉන්නවා. එතකොට ඔහුගේ අර ස්පේස් එක කොච්චර අඩු කාලයක්ද කිව්වොතොත් හරියට ඇහැපිය ගන්න මොහොතක් වැනි ඉතාම ටික කලකින් අර මුලාවෙන් මිදිලා ඔහු අවබෝධයටපත් වෙනවා. ඒ මනාපන අමනාප කියන දෙකම අයින් වෙලා ඔහු හිත උපේක්ෂාවට පිරෙනවා. ඔහු තේරුම් ගන්න මේ මනෝවිඤ්ඤාණයෙන් දකින එක හිතනකොටම අර ඇසර දැක රූපය ගැන හිත බැස ගන්නෑ. ඔහු මධ්‍යස්ත වෙනවා. මේ තේරුම් ගන්නේ තමන්ගේම රූපය තමන්ගේම මනෝවිඤ්ඤාණය කියලා දැකගත්තට පස්සේ බාහිරට නැඹුරුන දෙන්නේ. දැන් තමන්ගේ කටේ තියෙන කෑම ටිකේ රසය තමන්ට දැනගන්නේ කියලා හිතුවොතින් ඒ කටේ තියෙන කෑම ගැන අසමකට ගන්නවද? එහෙම ඇති වෙන්නේ නැහැ නේ අපිට කවදාත් නේ අඩු ගානේ පිඟානටත් ගන්න හිතෙන්නේ නැහැ නේ. එතකොට අපි එතනම උපේක්ෂාවටපත් වෙනවා. අපි ඒක ඇලෙන්නවත් ගැටෙන්නවත් නැහැ. එතකොට අන්න ඒ වගේ තමයි ඇහැට දකින රූපය ඇසිපිය ගන්න මොහොතේම තමන්ට මේ අවබෝධය ලැබෙනවා. හැබැයි උපරිම ප්‍රැක්ටිස් එකේ ඉන්නට ඕන. කනට ඇහෙන ශබ්දයේ පිළිබඳව කැමැත්තක් අකමැත්තක් හටගන්නවා නම් ඒත් ඇති වෙන අවිද්‍යාවෙන් අන්නේ අවිද්‍යාව දුරු වෙන ගත වෙන කාලය කොහොමද? හරියට අසුරුසනක් ගන්න මොහොතකදී අර කනේ ශබ්දය අරබිය හටගත්තු මනාපමනාප බව දුරු වෙලා හිත උපේක්ෂා වෙනවා. නාසය ගැන කියනවා. නාසය ගැන කියන්නේ උපමාව හරියට නැමිලා තියෙන නෙළුම් පතකට දාපු වතුර බිඳුවක් වගේ ඒ වතුර බිඳුව ඉක්මනටම පල්ලෙහාට ගලාගෙන යනවා වගේ නාසය ආරවේ ඇති වෙච්ච ගඳ සුවඳ පිළිබඳව ප්‍රිය අප්‍රිය බව දුර වෙලා උපේක්ෂාවේ පිටින් ඉතාම සල්ප කාලයක් ගත වෙන්නේ කියලා. දිව ගැන කියනවා. දිවට ඇති වෙච්ච රසයේ පිළිබඳව මනාපමනාප බව දුර වෙන්න කොච්චර වෙලාවද ගත වෙන්නේ? හරියට දිවේ කෙළවරේ තියෙන කෙළපිඳක් බැහැර කරන්න ගත වෙන තරම් ඉතාම සල්ප කාලයකින් රසයේ පිළිබඳව ඇති වෙච්ච දැඩි ඇලීම සහ අමනාපය කියන කාරණා දුර වෙනවා. ශරීරය ගැන කොහොමද කියන්නේ? ශරීරයට ඇති වෙන පහසක් පිළිබඳව හට ගන්නා වූ ප්‍රිය අමනාප බව දුර වෙන්න කොයිතරම් කාලයක්ද යන්නේ? හරියට ශක්තිමත් පුරුෂයෙක් දිගු කලාවක් කෙටි කරන්නට කෙටි කරාට දිගු කරන්නටත් මෙන්න මේ වගේ ඉතාම සුළු කාලයකින් කය පිළිබඳව ඇති වෙච්ච ප්‍රිය අමනාප බව දුර වෙනවා කියලා. සිත ගැන කියනවා. සිතට යමක් මතක් වෙනකොට ඇති වෙන මනාප අමනාප බව දුර වෙන්න ගත වෙන කාලය කොච්චරද කියලා. කොහොමද? හරියට හත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩ කබලක් තියෙනවා. ඒ යකඩ කබලකට වතුර බිඳක් දානවා. කොච්චර ඉක්මනින් ඒක වීලලා යනවද? අන්නේ වගේ ඉක්මනින්ම අර හිතට ඇති වෙන රාගය, ද්වේෂය දුරු වෙන ගත වෙන කාලය කියලා. ඒ තරම් ඉක්මනින් මේ තැනත්තා දැන් ධර්මයත් එක්කකට බද්ධ වෙලා ඉන්නේ. මේ කියන්නේ පින්නතුනි මාර්ගඵලලාභී කෙනෙක් ගැන නෙවෙයි. රහතන් වහන්සේ කෙනෙක් ගැනත් නෙවෙයි. මේ කියන්නේ සාමාන්‍ය මට්ටමේ ඉන්න හැබැයි ඉහළම ප්‍රැක්ටිස් කරන කෙනෙක් ගැන මේ කියන්නේ. මේකට කියන අනුත්තර ඉන්ද්‍රිය මහානා කියලා. දෙවෙනි පියවර තමයි සේක පුද්ගලයාගේ ලක්ෂණය කියනවා. සේක කියන්නේ දැන් සෝවාන් වෙලා හෝ මාර්ගඵල මට්ටමට ඇවිල්ලා ඉන්නේ. ඒ ඇවිල්ලින කෙනා ඇසර දකින රූපයකින් මනාපයක් අමනාපයක් ඇතිවෙති මොකද වෙන්නේ උඩ? ඔහුගෙන සදා කරන්නේ අට්ටි යති හරායති jigucchati කියලා. ඔහුට සමගෙන ලැජ්ජාවක් පිළිපුලක් අකමැත්තක් ඇති වෙනවා. අනේ මං වගේ ආර්ය මාර්ගයට බැසගත්තු කෙනෙකුට මේ වගේ හිතෙන හොඳ නෑ කියලා තමන්ම තමන්ට නිග්‍රහ කළා. ඉක්මනටම තමන් ඉවරදිනවා. තමට ලැජ්ජයි. කවුරු හරි කෙනෙක් බනිනකොට කේන්ති යනවා කියන්නේ තමට ලැජ්ජ තමන්ගේ ගැන. ඇයි තමන් මේ රූපය තාමත් ඒ ශබ්ද රූපය තාමත් ඇතේ කියලා හිතලයි මේ තමන් බනින්න යන්නේ. තමන් කේන්ති ගන්නනේ. ත්‍රිමෙක තීරිච්ච ගමම තමන් දන්න මේ බැනුම කියලා තමන් තේරුම් ගත්තේ මනෝවිඥාණයෙන්. බාහිර ශබ්දයක් පැතිතුනා ඒක හරි. හැබැයි ඒ ශබ්දය මගේ ලෝකයට සාපේක්ෂව පැතිතුනේ. ඒ මට හටගත්තු කේන්ති අනිත් කෙනාට හටගන්නේ නැහැ. මට හටගත්තේ මගේ ඉන්ද්‍රිය සංජානන ලෝකයට. ඒකත් මා මගේ අවිද්‍යාවේ ප්‍රමට හටගත්තේ. ඒක හටගත්තේ නිරුද්ධ වුණාට පස්සේ මනෝවිඥාණයෙන්. මේක තේරුම් ගන්නකොටම බැනපු කෙනෙක්වත් බැනුමක්වත් ලෝකයේ තුල ඉතුරු වෙන්නේ නැහැ. ඔව් අපට එහෙම ගන්න පුළුවන්. චිත්තේ චිත්තානපස්සේ විහෙරති කියන එකෙනුත් ඉහෙරටම ගිහිල්ලා ඒකෙත් තියෙන අවස්ථාවක්. ඒ තමයි සමෝහං වා චිත්තං සමෝහං චිත්තංติ පජානාති වේතමෝහං වා චිත්තං වේතමෝහං චිත්තංติ පජානාති කියලා බලනවා. තමන් බලනවා තමන් දැන් මුලා වෙලා දින්නේ මොහෙන් දින්නේ. අනිත් කෙනත් එක්ක අමනාප ගියොත් තමන් දන්නවා තමන් මොහෙන් ඉන්නේ. තමන්ට අමනාප වෙන්න දෙයක් නැහැ. තමන් වීත මොහං වා චිත්තං වීත මොහං චිත්තං දි පජානාති කියන මට්ටමේ නම් ඉන්නේ. තමන් තේරෙනවා තමන්ට එනම් බාහිරට ගැටුමක් නැහැ කියලා. චිත්තානුපස්සනාවෙත් ගැඹුරුම අවස්ථාවේක. එතකොට මෙතනුණු තික්මිල ගිහිලා මේ කියන්නේ ශේක පුද්ගලය ගැන. ඊට පස්සේ සඳහන් කරනවා භාවිත ඉන්ද්‍රිය පුද්ගලයා රහතන් වහන්සේ ගැන. මෙන්න මේක තමයි ලස්සනම කතාව වෙන උතුනේ. රහතන් වහන්සේ කොහොමද ඉන්නේ කියන එක. ඇසට දකින ප්‍රිය රූපය ප්‍රිය දෙයක් හැටියට ඕනනම් එහෙම මෙහෙ කරන්න පුළුවන්. ඒ ප්‍රිය දෙය අප්‍රිය විදියට ඕනනම් පිළිකුල දෙයක් විදියට මෙහෙ කරන්න පුළුවන්. ඒ පිළිකුල නොපිළිකුල දෙය දෙකම දුරු කළ උපේක්ෂාවෙන් ඕනනම් උපේක්ෂාවෙන් මෙහෙ කරන්න පුළුවන්. සම්පූර්ණම තමන් හිත තමන් කැමති පරිදි දැන් පාලනය කළ තියෙනවා. කෙනෙක් බනිනකොට බැනුමක් විදිහට හිතන්නත් පුළුවන් වුණා. හැබැයි විද්‍යාවෙන් ඉන්නේ, ප්‍රඥාවෙන් ඉන්නේ. කෙලෙස හිතව නෙවෙයි. ආමට බනින තමයි කියලා ඉන්නත් පුළුවන්. ඒ බනින එක මහා මං ගැන මේ වර්ණනාවක් කරන්නයි කියලා එහෙම කියන්නත් පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේට සමහර අන්‍යාගමික අය බනිනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ওই බනිනවා කියලා කියන්නේම මගේ හොඳක් කියන්නේ කියලා. යාලි හිතන්නේ බනිනවා කියලා. නමුත් බනින වචන වලින් ඒවුලන් කියන්නේ බුදුහමගේ ගුණයක්මයි කියන්නේ. ඒ වුණාට තේරෙන්නේ නැහැ ඒක. එතකොට අපට වුණත් කෙනෙක් ඔබට කියනනම් ඔබ මොඩේ කියලා. ඔව් අනේ මම මොඩ තමයි. ඒ නිසානේ මම මෙච්චර සසර ආවේ. එහෙම කියලා ඉන්නත් පුළුවන්. නැත්නම් අනිත් පැත්තට තමයි හිතන්න පුළුවන් මම නෙවෙයි ඒ කෙනාගේ මොඩකමට මේක කියන්නේ කියලා එහෙම ඉන්නත් පුළුවන්. ඕනනම් ඒ දෙකම දුරු කළා උපේක්ෂාවෙන් මේ શબ્දය කියන එක දැන් නිරුද්ධ වෙලා මම මේ මනෝවිඥාණයෙන් ඉන්නේ කියලා ඒ පැත්තෙන් ඉන්නත් පුළුවන්. බලන්න පින්නතනි කොච්චරනම් තමන්ගේ ජීවිතේ තමන් ඉදිරියට ගිහිල්ලාද. එතකොට මෙන්න මෙතෙන්ට යන්නේ බැරි වෙච්ච නිසා තමයි අර අපි බාහිර ලෝකයක දේවල් තමන්ගේ කරගෙන තමන් මේ දුක් විඳින මට්ටමේ ඉන්නේ. ඒ නිසා මේ දුක් විඳින ආපු ගමනක් නෙවෙයි අපි පින්නතුනේ. මේ ඇමරිකාවට රැකියාව හොයාගෙන ආව විතරක් නෙවෙයි ඔබ. දරුවන්ට උගන්වන්න ආව විතරක් නෙවෙයි ඔබ. හොඳින් මතක තියාගන්න ඔබේ ඔබ ආවේ මේ දුක නිදහස් වෙනත් එකයි ආවේ. මේ පරිසරයේ මේ විවේකය මේ පහසුකම් ටික මේ නිදහස ඔබට ඔක්කොම ලැබුණේ දරුවන්ට උගන්වන්න විතරක් නෙවෙයි නිවන් දකිනටත් එක්කයි කියන එක මතක තියාගන්න. ඔබට මේ ටික ලැබුණේ නිවන් දකිනටත් එක්කයි කියන එක නිතර නිතර මතක තියාගන්න. අපි පින්නතුනේ මැරෙන්න ආපු අය නෙවෙයි මේ ලෝකෙට. එහෙනම් අපි අපේ පිරිමන් පාන්න ආපු අය පින්නතුනේ. ඒක මතක තියාගන්න. අපි මැරෙන්න ආපු අය නෙවෙයි අපි පිරිනවන් පාන්න ආපු අය කියන එක හිතාගන්න. ඔබ විතරක් නෙවෙයි ඔබේ දරුවනොත් එහෙමයි කියලා හිතන්න. ඒ දරුවන්ට මේ ධර්මයේ උපරිම දේ දෙන්න විශේෂයෙන්ම මේ දර්ශනයත් එක්ක පිනතුනි හැකිතා ආනාපාන සතියෙන් වාසය කරන්න. ආනාපාන සතිය පියවර 16ක් තියෙනවා. මේ ටිකෙන් ටික හරි පොත්පත් කියවලා තම ධර්ම දේශනා අහලා මේ දැනුම දිනු කරගෙන තමන්ගේ දෛනික ජීවිතයේ දිනපතා ජීවිතයේ වැඩි වේලාවක් මෛත්‍රී භානා වඩන්නයි ආනාපානසති භානා වඩන්න කාලය යොමු කරන්න. ඔබ ඇත්තටම ඔබට ආදරේ නම් විතරක් නෙවෙයි විශේෂයෙන් අපට අපේ සුසුම්පද ලැබුණේ අපේ අම්මගෙන්. අපි ඉපදිච්ච මොහොතේ අපේ අම්ම වැඩිපුරම සතුරුනේ මොන අවස්ථාවේදීද? අපි මුලින්ම හුස්ම ගත්ත වෙලාව. අපි මුලින්ම හුස්ම ගත්ත වෙලාව කියන්නේ අපි මුලින්ම අඬපු වෙලාව. අපි මුලින්ම අඬන අවස්ථාව දැකගන්නේ අඬනකන් අම්ම බලාගෙන හිටියේ. අපි මුලින්ම අඬන වෙලාව තමයි අම්ම හුඟාක්ම සතුටු වෙච්ච අවස්ථාව. හැබැයි පින්නතුනි මතක තියාගන්න. අපි අඬනවා දකින්න කැමති මුල් අවස්ථාවත් අවසන් අවස්ථාවත් යාස්ථා විතරයි. ආයේ කිසි දවසක අපි හඬනවා දකින්නට අපේ අම්මා කැමති නැහැ. අනිත් හැමදාම මම කැමතුනේ අපි සිනහසෙනවා දකින්නට. අන්න ඒ සඳහායි අපට මේ සද්ධර්මය ලබා දුන්නේ. කුඩාම කාලේ අපේ සිඟිති දෑත එක්කල්ලා බුදු සාදු කියලා වඳින්න කියලා ඒ සිඟිති දෑත එක්කල්ලා අපට මේ තෙරුවන ලබා දුන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න. ඒ නිසා අපේ අම්මට අපි ඇත්තටම සලකනවා නම් අපේ අම්මා සතුටෙන් තියන්න අපි කටයුතු කරන්න ඕන. අපේ අම්ම ජීවත් වෙන පුළුවන් නැතුණා වෙන පුළුවන් ඒක අදාළ නැහැ. අම්මා කොහේ හිටියත් සතුට වෙනවා අපි සතුටෙන් ඉනවා දකිනකොට. එහෙනම් අපි සතුටෙන් ඉන ඉහළම අවස්ථාව මොකද්ද? ඒ අම්ම ලබා දීපු හුස්ම පොදට මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බයිබුතු කිරීම ආනාපාන සති භාවනා වැඩි වීම. ඒ නිසා මතක තියාගන්න ආනාපාන සති භාවනා වඩන වෙලාව අම්මට දානයක් දෙන වෙලාව කියලා හිතන්න. මේක අමතක කරන්න එපා. ඔබ සතුටෙන් ඉන්න අවස්ථාව අන්න ඒ සතුටෙන්ම ඉඳලා ඔබ අම්මට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒක මහා දානයක් දීලා පින් අනුමෝදන් කරාට වඩා ආනිසංසදායි. ඒ පින මේ ආත්ම භාවය අම්මට තාත්තට විතරක් නෙවෙයි කල්ප ගාන අතීතයේ හිටපු අම්මට තාත්තට පින් වැඩෙන එකක් ඒක. බුදුදහම ඉතාම ලස්සන දේශනා කරනවා. අපි ධර්මයේ හැසිරෙනකොට ධර්මයේ ප්‍රැක්ටිස් කරනකොට සීලවන්ත වෙනකොට අපේ මේ ආත්ම භාවය අම තාත්තා විතරක් නෙවෙයි කල්ප ගණන් අතීත ආත්ම භාවය අමල තාත්තලා ඒ දකින්න පුළුවන් තැන්වලින් නැත්නම් අපි දිහා දැකලා සතුට වෙනවා කියලා. ඒ නිසා පින්නතුනි අපි බෞද්ධයන් ඉදියට අපේ මේ ආත්ම භාවය අමල තාත්තට විතරක් නෙවෙයි අපි සලකන්නේ. අපි අපේ සසර ගතම ජීවිතවල අමල තාත්තට සලකනයි අපි. එහෙම සලකන්න පුළුවන් ක්‍රමයක් බුදුහාම දේශනා කළා තියෙනවා. ඒ තමයි මේ ධර්මයේ පුහුණු කිරීම වෙනතුනේ. ඒ නිසා ඒ සඳහා වටිනා දර්ශනයක් දහමක් අපට ලැබිච්ච මොහොත මේ ගත කරන හැම දවසක්ම වෙනතුනේ ඉතාම වටිනවා. අපි සසර හුඟා පින් කළා ලැබපු ඉතාම වටිනා දවස් මේ ගත වෙන්නේ. ඒ නිසා දවස නෙවෙයි වෙනතුනේ උස්ම ගන්න හැම මොහොතක්ම වටිනා අවස්ථාවක්. ඒ නිසා හැම හුස්මකටම ඔබ උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. අන්න එහෙම හුස්මත් ඇතුව සතිමත් ඔබ යනවනම් ඔබ ඔබේ වටිනාකම විතරක් නෙවෙයි ඔබ ඇඳගෙන ඉන්න ඇඳුමටත් වටිනාකමක් ලැබෙනවා. ඔබ ඒ සතිමත් බව පුහුණු කරන වෙලාවේදී කකුල දාගෙන හිටිය සෙරපු දෙකත් වටිනවා. ඔබ ධර්මයේ පුහුණු කරන වෙලාවේ පරිහරණය කරපු හැම දෙයක්ම දකිනකොට ඔබට ඔබ ගැනම ගෞරවයක් හටගන්නේ. ඒ ධර්මයේ පුහුණු කරමින් ඔබ වාහනේ ගියා නම් ඒ වාහනේත් වටිනවා. ඒ වාහනේ එහෙම වටිනකම වැඩි වෙල පිනතුනේ රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ කෙස් ටිකක් ධාතු කරඬු වල දාලා වඳින්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුන් වහන්සේලා ධාතු කරඬු වල දාලා දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල දෙවියන් බ්‍රහ්මයන් වඳින්න පිණිතුනි. මෙන්න මේ ගුණයට අපේ මනසට මේ වටිනාකම ලබා දීලා ඒ මනස ක්‍රියාත්මක කරන්න ශක්තිය ලබා දීපු මේ ශරීරයට විතරක් නෙවෙයි ඒ ශරීරය පරිහරණය කරපු බඩු භාණ්ඩවලට විතරක් නෙවෙයි ඒ ශරීරය මේ මෙහෙමත ගමන් කිරීමේදී පොළොට පෑගිච්ච දූවිලි ටිකත් වටිනා දෙයක් බවට පත් වෙනවා. ඒ දූවිලි ටිකටත් වඳින්න තමයි අතටත් අපි දඹදිව වන්දනාව යන්නේ පිළිතුරු. රහතන් වහන්සේලාගේ පාදර් ස්පර්ශයෙන් මේ පූජනීයට පූජනීයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ පාදර් ස්පර්ශයෙන් පූජනීයට පත් වෙච්ච පූජනීයත්වයට පත් වෙච්ච ඒ ස්ථාන ඒ ගහකොළ ඒ පස දකින්න තමයි අපි දඹදිව වන්දනාව කියලා කියන්නේ. ඒ නිසා අපටත් පිනුතුනේ අපේ ජීවිතයේ වටිනාකම දිනු කරගන්න ක්‍රමයයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා පංචශීලෙන් ආරම්භ කරලා මෛත්‍රී භාවනාවෙන් හදවත ගුණෙන් පුරවාගෙන සතිමත් බවෙන් ඊ වඩාත්ම දිනු කරලා ඊළඟට ප්‍රඥාවෙන් ඉහළම මට්ටමට අරගෙන විශේෂයෙන් ආනාපාන සතිය පුහුණු කරලා ඒ ආනාපාන සතිය අපේ ජීවිතේ වඩපත් කරගන්නට අපි උත්සාහ ගනිමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරිය සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දින මේ පින්හමේ දායකත්වය විශේෂයෙන් ඒ අයරාංගනී මෑණියන් ඒ පියතුමා දරලා විශේෂයෙන් තමන්ගේ දරුවන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් අපි හැම දිනෙකම ඒ දෙපළට ආශිර්වාද කරමු. අයරාංගනී පිරිස් මාතාවට කීත් පිරිස් මහත්මාටත් මේ පින දිගාසිරි සම්පත් පිණිස හේතු වේවා. ඒ දෙපළ නමින් මියගේ දෑමර පුතුණුවන් අංජු පුතුණුවන්ට මේ පිණිස පුණ්‍යානුමෝදනා පිණිස වේවා. ඒ වගේම රුවන් මහත්මා ඒ තමන්ගේ බෑණුවන් ඇතුළු මේ පින්කමට සහභාගී වෙච්ච පින්තුන් නමින් මියගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු ඥාති උද මේ පින දැක සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගිය ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පින් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව දෙවියන්ගේ දැහැමි රැකවරණය ආශිර්වාදය ඔබේ ජීවිතයටත් සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. පින්තුන්ට අද අප සඳහන් කරපු ධර්ම දේශනාවෙන් ගැටළු සැන්ෙම තියෙනම් අහන්න පුළුවන් ප්‍රශ්නෙම තියෙනවා. නැවත ඉඩක් ලැබුණොත් මේ බණ අහන්න ඔබට අහන්නත් පහසුකම් තියෙනවා. නන්ද හඳුරන්ට බණ ඕනනම් ආයෙ පස්සේ වන්නත් පුළුවන්. ඒ නිසා මේ අහපු කරුණු ටිකම හරි නැවත අහලා වාර කීපයක් ඉරි අහලා තවත් අවධානය යොමු කරලා තමන්ගේ දැනුම දියුණු කරගන්න උත්සාහ කරන්න. ඉතින් ප්‍රශ්නෙම තියෙනවා අහන්නත් ඕන. හොඳයි, එහෙනම් පින්නතුනි අපි අවසන් කරමු. ඉතින් මේ පින්නතුන් බොහොම ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පිරිසක්. විශේෂයෙන් තමන්ගේ මේ දරුවනුත් රැගෙන එම හරිම වටිනවා. ඒ දරුවන්ට ලොකු ආශිර්වාදයක්. ඉතින් මේ බණ අහන්නට තේරෙන මට්ටමෙන් ඒ දරුවන්ට ඒ ධර්මයේ ලැබෙන අවස්ථාව. ඉතින් මේ ඊටාම පින්වන්ත දරුවන් ඔබ ලබාගෙන තියෙන්නේ. ඉතින් මේ දරුවෝ දිහා බැලුවාම එක පේන හොඳට. ඉතින් ඒ දරුවන්ගේ පින කුසලයේ වැඩි කරගන්න ඔබ අම්මා තාත්තා වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරනවා. විශේෂයෙන් අපි දෙමව්පියන්ට ඔබේ කටයුතු අගය කරන ඔබට ආශිර්වාද කරනවා. මේ පින්වත් දරුවන් අධ්‍යාපනයෙන් ඉහළට යනා වගේම ධර්මයෙන් පෝෂණය කරලා මේ ලෝකයට මේ දරුවන් ආශිර්වාදයක් කරන විදියට වෙන විදියට අපි දරුවන්ට උදව් කරමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියන අපි ප්‍රාර්ථනා කරන ගමන් මේ රැස් කරගත් සියලු කුසල ධම්මවල බලයෙන් පින්තුන හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා බයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිසෝකා හුන්තු සම්වේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොයින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා වේවා හැම දිනාටම.